පුළුවන් ද කියන අනිස්ථානයක් මෙතනින් නැති කර ගන්න කලින් මෙයා කන්නේ කියන්නේ අන්න ඒක නැතුවා නම් තමයි හැබැයි ස්නෝමෙන්ටි අපි පළවෙනිලා ගන්නවා. බොහෝ විට දරුවහන් දෙමෝක්යන්ගේ අපේක්ෂාව තමයි දරුවන්ට උගන්වලා හැකියාවක් අරන් දීලා විවාහයක් කරගන්න. මේක තමයි ඇකඩමික දහමේ කියන විඥා අවබෝධයක් නැති දෙමෝක්යන්ගේ අපේක්ෂාව. ප්‍රතිවාන්තරම විවාහයක් කළා දරුවෝ ටික අනාගතවල කියන යහපත මොහොතේදී දෙන්න උදව් කරා. ඇකඩමික ඒ දරුවන්ගේ ජීවිත අවසාන කාලේ අප්‍රකාශ දෙන්නට ලොකු අවකාශයක් නෑ. දරුවා ධර්මයේ ජීවිත විට මුළු ගමන අතුර වෙනවා. නමුත් ඒ දරුවා ජීවිතේ සම්බන්ධකොට මුළු ගමන හඳවලා යන්නේ. ඒ ජීවිතයේ කැටියට අවසන් ගමන යනකොට නමුත් ජීවිතයේ කැටියට ඉපදෙලා ස්වාමි වහන්සේ කෙනෙක් වශයෙන් මෙන්න රැස්තරලා ජීවිතේ සම්බන්ධවය කියලා කියන්නේ බොහෝ දෙනාගේ ජීවිතවල අනුකූලයක් කරලා ඉන්නේ ඒ අපවත් කෙනෙකුට. ඒ නිසා ඉන්නතුනි අපේ ආගමික මව්වරු දරුවෝ හදනකොට වෙනම දරුවෙක් හැදුවා කැටි කන්න කියලා. ඇකඩමික දරුවෝ ලැබෙන කණේ අධිෂ්ඨානයක් කරගන්නවා දෙමව්පියන්. අපි දරුවේ පැමිණි කරනවා කියන අධිෂ්ඨානයක් කරගන්නවා. මෙන්න අධිෂ්ඨානයේ කොච්චර බලවත්ද කියලා කියොතොත් පිළිතුනි සමහරක්ින්වත් දෙවිවරු බ්‍රහ්මියෝ දිවි ලෝකයෙන් බ්‍රහ්ම ලෝකෙට ඉක්මතු වෙනකොට බලනවා මේ වගේ අරහත් කියන අමරතාවක දෙක. එරෙහි තින්වත් නැහැවලුගේ පුතේ ඉපදෙනවා මෙවැනි තින්වත් සත්‍යය. ඒ නිසා අපේ හදට දෙමෝපියන්ට මේ හොඳ අදහසක්. ඒ නිසා තින්නතුනි ඉහියේ පස්සේ ලෝකරුවන් සීයක් ඉඳලා ඒ දුරුවන් සියකන රටවල් 100ක නායක වෙනකොට වඩා වටිනවා. ඒක දරුවේ ඇති කරලා ඒ දරුවා කැවිලි කරලා මහා ලොකු කීර්තියක් නැතුණා. විහාරස්ථානයේ එක සාමාන්‍ය ස්වාමි වහන්සේ කෙනෙක් විදියට වත් පිළිවෙත් ටික කරගෙන තුන්ගේ බුදුන් නැදලා මිනිස්සුන්ට පින් එකක් වෙන විදියට ඉඳලා ජීවිතේ සම්බන්ධ කරුවන් නම් අර අජිවරු සිටුවරු වෙච්ච දරුවන් 100ක වනා අර ඇවිදි වෙච්ච ඉස්ලාම දරුවෝ වටිනවා. එන්සා පිළිතුරු ගම්බලින් බිහිවෙච්ච කැන්සන් තමයි රටට මහා මිතවරක් කරපු ස්වාමි මහන්සිල බවත් පාත්තුනි. ලෝක ප්‍රකට ස්වාමි මහන්සිල බවත් පාත්තුනි. ලංකාවේ ස්වාමි මහන්සිලා නිසේසී කාර්ය භාරය ලෝකෙ දෙමින් පිළිතුරු බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච බාහිර දේශයේ බුදුදහම දීපින ඇතී මිහිඳු මහත්මයන් වහන්සේ ලංකාවට රැගෙන ආපු ධර්මය කටපාඩමින් පුරා අවුරුදු 40ක් රැගෙන ආවා. ඒ ලංකාවේ හමුදු ඒ රැගෙන ආපු ධර්ම මාත්‍රිය අනුවිකාරයේදී බුද්ධ රාජධානී 40කේ ග්‍රන්ථාරූප කරලා එතෙන් පටන් මේ ස්තුති දේශයේ මාර්ග වූ ධම්මං මුළු ලෝක සත්‍යය වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ ගෞරවය අපේ රටේ ආමුදුන් කියනවා. අපේ රටේ ආමුදුන්ට ඒ සේවය කරන්න අපේ රටේ අම්මලා තාත්තලා මහත්තයා කියනවා. දෙමළ ඥාන සාධවෙන් කමියන් දීදී අවුරුදු 12ක් එක දිගට ඉන්න ගියන් තිබුණා. ඒ කාලේ ආහාර පාන ආදී නැති වෙලා ගියා. බොහෝම අමාරු මිනිස් ජීවත් වුණා. ස්වාමීන් වහන්සේලා කියනනම් දහස් ගණන් අපවත් මාත්‍රි මණ්ඩලය. ඒ විදිහ සමීකරණයක අපේ සිල්වත් ගුණවත් මව්වරු පියවරු. සිය දුරවන්ට ආහාර පාන ගන්න පිළිච්ච කෑම බීම ටික දිරන්න කියලා හාමුදුරු ආරක්ෂා කරා. ඒ රැකගත්තු හාමුදුරු ටික තමයි මේ ධාම රැකගෙන ඇවිල්ලා මුළු ලෝකෙටම රැගෙන ඒ නිසා අපේ රටේ හාමුදුරු යම් විවරක් බුදුදහම වෙනුවෙන් ලෝක සමයේ සිට පරණාන ඒ ගෞරවයෙන් කැලිකුත් ප්‍රමාණය දිහිපිට සොඳක් වෙනවා. අපේ රටේ මෞර්ය පියවරු තමන්ගේ මූලික වදකීමක් කළා. වදකීමක් පස්සේ සැලකුවා දරුවේ ශාස්ත්‍රීය පුණ්‍යයක් කියලා. ඒ අපේක්ෂාව නිසා මෙතෙක් කරන් ශාස්ත්‍රීය අඛණ්ඩව රැඳිනා. ඒ නිසා වර්තමානයේ අපට ලොකු වගකීමක් තියෙනවා අප මේ සාක්ෂණික වර්තසාධ්‍ය අද ලබා ගන්න නම් මතු කරතුර වෙනුවෙන් මේ බුදු දහම රැගෙන යා මේ පහදුර කාර්ය වර්තමානිය අපට තියෙනවා ලොකු ජීවිත පරිත්‍යාගයක් කරනවා රැගෙන අපු මේ දහම අහලා අපි සුදු කියන විතරක් නෙවෙයි මතු කරතුර අපේ පිටපත් වෙනවා ඒ පරපුරදෙන් මේ දහම ඉතිරි කළ තිබීම වර්තමානයේ අපේ ලොකු ආරම්භය. ඒ නිසා හිතන්නේපා අපි ඉගෙන ගන්න රැකිරක්ෂාවක් කරලා විවාහයක් වෙලා දරුවෝ ටිකක් හදලා ප්‍රතිකරලා අවුරුද්දේ කියලා ධර්ම දේශකයන් දීලා ඉතරලා තියෙන පරමාර්ථය කියලා. පින්තුනි ඊට වඩා ජීවිත පරමාර්ථය අපේ ජීවිතවල තියෙනවා. ඒ කියන්නේ පරිමාර්ථයේ සාක්ෂණික විලක්ත අනුමත කරගෙන සාක්ෂණික හිමියන් යුක්තව ප්‍රත්‍යාව පෙරමුණේ සමාගෙන ප්‍රඥාව සම්මාදිතිය පෙරමුණේ සමාගෙන යන ගමනක් වෙනවා. ඒ ගමන පිළිබඳව අපට ආශිර්වාදයක්. ඒ ගමන අපේ ඥාති මිත්‍රාගේ ආශිර්වාදයක්. ඒ ගමන ලෝකයන් ආශිර්වාදයක් වෙනවා. ඒ ආශිර්වාදයක් වීමට අපේ ජීවිත වඩාත්ම නිවැරදි මාර්ගයට යොමු කිරීම අප හැම දිනම කාර්යභාර වෙනවා. ඒ කාරණේ ගැන කිමත් කරලා අප ධර්ම දේශනාව ආරම්භ කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි බුදුහාම කියලා කියන්නේ කැපැලේ සමගාමීව තියෙන අපේ ජීවිතය ගැන කරන විවරණයක්. බුදුහාම කියලා කියන්නේ බාහිර ලෝකේ කියන්නේ ඉගෙන ගන්න තියෙන ධර්මයක් නෙවෙයි. අපි කන්නාඩියක් විස්තර කරනවා වගේ. අපි කන්නාඩියේ තියෙන බලනකොට අලු කාලේක ලක්ෂණ හොයන්නේ කන්නාඩියේ කියලා කියන මොකද කරනවා. නමුත් අලු කාලේක ලක්ෂණ හොයන්නේ කන්නාඩියේ නෙවෙයි. කොහෙද තියෙන්නේ? අපේ රූපේදී. අන්නේ වගේ තියෙනවා. ධර්මයන් හරියට කන්නාඩියක් වගේ. ධම්ම ධර්ම කියලා සංකල්පය අනුගමනය මෙහෙස්තරගෙන පාළියෙන් ආදාත කියන සංකල්පය ධර්මයේ නැමැති කණ්ණාඩිය ඉස්සරහට අරගෙන බලනකොට අපිට තේරෙනවා අපේ ජීවිතයේ හැබෑ සත්‍ය මොකක්ද කියලා. අපි අපේ රූපේ ලක්ෂණ කාලේ අපි දවසට කීප වතාවක් යන කණ්ණාඩිය ළඟ නේද? හැබැයි අපිට නිකන් පරිවෙන්න හදි වෙන්නේ කණ්ණාඩිය ළඟ යන මාර්ගයෙන් හදි වෙනවා. මුල් කාලේ දැමෙන කන්නාඩිය දැක්කේම දාගෙන ඉන්නවා අපි නේද පොඩි කාලේ දැන්සන කාලේ. තව ලස්සන අඩුවෙන්න කන්නාඩියත් එක සමනාප වෙනවා නේද? කන්නාඩියත් එක සමනාප වෙනවා නේද? ඉන්න තුනි කන්නාඩිය දෙක බලනකොට අපිට තේරෙන්නේ අපේ ජීවිතය අඳුරන අපේ ජීවිතේ ලස්සන. අන්තිම වගේ ධර්ම නැමැති කන්නාඩිය විතරද කියලා බලනකොට අපට තේරෙනවා අපේ ජීවිතේ මොනවද වෙන්නේ කියලා. සාමාන්‍ය කන්නාඩියෙන් පේන්නේ අපේ භෞතික ශරීරය විතරයි. නමුත් ධර්මයේ නැමැති කන්නාඩිය දානකොට පේන්නේ අපේ අතීත ආත්ම භාව පිළිබඳව, අනාගත ආත්ම භාව පිළිබඳව, දැනට ජීවිතයේ සිදුවන ඉරණම ගැන ගැඹුරින් අපට අපේ ජීවිතය ගැන පේනවා. අන්න එහෙම පේනකොට අපි පේනතුනේ බාහිර දේවල්ට දොස් කියන ස්වභාවය අඩුවෙනවා. කන්නාඩියේ තරහට ගිහිල්ලා ඒ කන්නාඩියේ පේන රූපේ අරුවක් කියනවා නම් අපි කන්නාඩියට වදිනවද? අපි කන්නාඩියට අකින් ගහනවද? කන්නාඩිය බොරු කරනවද? පින්නදෙන අන්නේ වගේ වැඩක් තමයි අපි වර්තමානයේ කරන්නේ. අපි ජීවිතේට කරදර කම්පට වෙනකොට අපි බාහිරට වදිනවා. දුක් ආවනම් මට මේ කුණිය අවලා නිසා මට මේ හතරමම කරේ අහවලාන් වෙලා අපි ਬਾහිරට බඳින්න යන. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් අපි ධර්මයේ ගැන තේරුම් ගන්න ගන්න අපට තේරෙනවා පින්නතුනේ ගැටලුව තියෙන ਬਾහිර නෙවෙයි. ගැටලුව තියෙන අපතේ. අපි ලෝකයේ දෙස බලන විදිහේ වරද නිසයි මේ ගැටලු කියන්නත් අපට වෙන්නේ. අපි හරියට වරණවත් වෙනත් කාඩක් තියෙන කණ්ඩායියක් දාගෙන අපි බාහිර දෙස බලනවා. අපි කියමු රතු පාට කණ්ඩායියක් දාගෙන අපි බාහිර බලනවා. බාහිර බලනකොට කොහොමද අපිට පේන්නේ මොන පාටින්ද පේන්නේ අපිට පේන්නේ රතු පාටින් පේන්නේ හැමදේම කවුරු කෙනෙක් නිකා දිනා මම මේ රතු පාට අයින් කරන්න ඕන නැහැ කියලා උදැන්නම් හරි කුමක් හෝ ආවදයක් අරගෙන මොකෝ කරන්නේ අර හමු වෙන දේවල් උගුල්ල උගුල්ල යනවා ඔබට කවදාවත් පුළුවන් මේ බාහිරේම වෙනස් කරන්න මේ රතු පාට ඉවත් කරන්න කිසි දවසක අපි වර්තමානයේ කරන දේ මෙන්න මේ වගේ. අපි ජීවිතයේ බාහිර කරදරයක නිසාගෙන බාහිර දේවල් වෙනස් කරගෙන වෙනස් කරගෙන යනවා. කිසි දවසක කිව්වොත් අපිට මේ දුක් කියන්නේ නැහැ. අපි ජීවිතයේ කුඩා ආකාරي අනුසුත්‍රුක්තියක් තිබුණා. ඒ කුඩා ආකාරي දුන්නුත්‍රුක්තියක් වයින් යන්නේ නැහැ අපිට. ධර්මයේ සැපයටම අපේ ජීවිතවලට සම්බන්ධ කරගත්තනම් සම්බන්ධ කර නොගත්තන ඒ සම්බන්ධ කර නොගත් ජීවිතයේ පින්නතුනි ගතවන දිනයන් පාසාම යන්නට අපි දැකවනම් විලාසහනේ නැති දැන් බලන්න පුඩා කාලේ ජීවිතේ සැප විඳින කෙනෙක් හිතාගෙන ඉස්කෝලේ ගියා විභාග පාස් වුණා රැකියා ලබන්න දිනෙක ඉන්නතු ජීවිතේ ඉඩකඩම් වැඩි දියුණු කරගන්න නැති නොයෙකුත් කටයුතු කරන්න නැති ආවක විවාහයෙන් නැති දරුවෝ හදන්න නැති මේ හැම දෙයක්ම කරේ කොහොමද කරන්නේ මේ හැම දෙයක්ම කරේ ජීවිතේ සතුට සැනසීම බලාපොරොත්තු වෙයි දැන් බලන්න කිව්වේ කල්පනා කරලා දැන් මේ හැම දෙයක්ම කරේ සතුට සැනසීම බලාපොරොත්තු වෙන්න මේ සතුට සැනසීම ලැබෙලා තියෙන්නේ දැන් තමයි තෘප්තිමත් වෙන්නේ අපි වැඩිපුර වයසක කෙනෙක් ඉන්නවම බලන්න. දැන් ඔක්කොම සම්පූර්ණ වෙලා දැන් ඉන්නේ. අහල බලන්න කියන මොහොත දැන් කයින්දින් සැපයෙන් තමාවක් තියෙනවා. අර කුඩා කාලේ අපිට කිවිච්ච සතුටවත් දැනන්නේ. කුඩා කාලේ බලන්න අපි පාන්තරට ආවම මේ ලස්සන මල්කෙස් මං ආදියාමන්දලා තියෙන දකින්නකොට සිටි මොහොත දකින්නකොට ගංගා ළඟට යනකොට වස්තකට යනකොට උද්‍යානයකට යනකොට මූදලකට යනකොට අපි කොච්චර නම් සතුටුනාද ලස්සන මාර්ග දැකීමකට හරිය සතුටුනා. කටෙන් දැක්කම හරිය සතුටුයි. ලස්සන මාර්ගයක් දැක්කම හරිය සතුටුයි. බලන්නේ මේ වැඩි දෙයක් මේ කුඩා කාලේ දෙන සතුට තියෙනවා දැක්කම ඒවා. ඔව් ඒව නැති වෙනුනේ. ඇයි මේ නැති වෙන්නේ හේතුව? අද දැන් අපි ඉස්සරට වඩා අහුවත් කියන කියාගෙන ලෝකෙ ගැන හොවා ගන්නවා අපි දැන්. ලොකු වැඩිපත් හැවෙන රැකියාව උත්තර නැහැ නේද? ඉස්තරක වඩා කියලා විදකරනුත් තියෙනවා. නමුත් අර කුඩා කාලේ පිළිච්ච සතුටවන්නේ අපිට. කුඩාම කාලේ බලන්නේ පින්නතුනි අපට මහන ඇඳුම් වල කුඩාම කාලේ මහන ඇඳුම් වල සාපු කියනවාද? සාපු නෑ නේද? කුඩාම කාලේ ඇඳුම් වල සාපු වල ගන්න කියත් මේ මාස්සක් තමයි අපිට. නමුත් ටිකෙන් ටික වයසට යන්නේ නැන්නේ මේ ඇඳුම් වල සාපු ගන්න වැඩි වෙනවා. සාක්කුත් වැඩි වෙනවා තේස්කුත් වැඩි වෙනවා නමුත් මේ ගමනක් අපි කියන්න තියෙන දේ අපිට මේ බාහිරින් දේවල් එක්කත් කරගත්තට සැබෑ සම්බන්ධවට කියන අපි සතුට ලබන මාර්ගය දෙවෙන්නේ කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ මේක දේශනා කරා පැහැදිලි බුදුහාමුදුරුවෝ දේශනා කළා වයසෙන් යන ලෝකියා දිලාපත් වෙන ලෝකියා දිරාපත්යෙන් විදෙන්න කියලා කිතාගෙන කරන්නේ දිරාපත් වෙන දේවල් ටික වයසට යන දේවල් ටිකක්ම නගා කර ගැනීමක් කියලා. අපි මහලු වෙනවා. මහලු වෙන අපි මහලු මහලෙන් විදෙන්න කියලා කිතාගෙන මොකද කරන්නේ? ඒ වගේම මහලු වෙන කෙනෙක් ලං කරගන්නවා. මහලු වෙන අපි ඒ වගේම මහලු වෙන දූ දරුවන් ටිකක් ලං කරගන්නවා. දිරාපත් වෙන අපි මේ වගේම දිරාපත් වෙන භෞතික පරිබාහිර ටිකක් දහවල ටිකක් විදකඩන් ටිකක් දියදොර ටිකක් දැන් කරගන්න. මේන්න අපේ වැඩ පිළිවිදින් තමයි. ලෙඩ වෙන අපි ව්‍යාධියට පත් වෙන අපි ව්‍යාධියෙන් මිදෙන්න කියලා කිතාගෙන කරන්නේ මොකද්ද? ඒ වගේම ලෙඩ වෙන කෙනෙක් ලං කරගන්නවා. ඒ වගේම ලෙඩ වෙන දූ දරුවන් ටිකක් ඇති කරගන්නවා. ලෙඩෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන දරුවෝ ටිකක් ලං කරගෙන අන්තිම මොහොත දුන්නේ දරුවෝ වඩාගෙන ඉස්කෝලේ යනවා දරුවෝ ඉස්කෝලේ කාලේ පියාගේ නම ඉස්කෝලේ කාලේ ඉන්න මේ ලෙඩ දුක් වලින් නිදහස් වෙන්න කියලා කිව්ව ගමනේ අපට අත්‍යවශ්‍ය කරනවා මෙන්න අපට කැඩෑරේ සම්බන්ධව නොදෙවිම කියතියි බුදුහාමුදුර දේශනා කරනවා විනාශ වෙන ලෝකය මරණයට පත් වෙන ලෝකය මරණය නිදහස් වෙන්න කියලා හිතාගෙන කරන්නේ ඒ වගේම දිරාපත් වෙන වයසට යන වගේම මහලු වෙන විනාශයට පත් වෙන දේවල් ටිකක් සඳහන් කරගෙන ඉන්නවා කියන්නේ. මරණය නිදහස් වෙන්න කියලා අපි හිතාගෙන කරන්නේ ඒ වගේම මරණයට පත් වෙන කෙනෙක් ළඟා කරගන්න. අපිට කලින් මේක නැදම ජීවිතෙන් සම්බන්ධ. මරණයට පත් වෙන අපි මරණය නිදහස් වෙන්න කියලා හිතාගෙන දරුවෝ ටිකක් ළඟා කරගන්නවා. ඇතැම් විට අම්මලා තාත්තලා මිදෙල වෙනවා. අම්මට තාත්තට කලින් නැතන් දරුවන් ජීවිතේ සමවරකට අවස්ථාවලදී දරුවෝ වෙනුවෙන් තීන්දුව කරලා අම්මට තාත්තට සිදු වෙනවා දරුවෝ වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් පුණ්‍යම් මොනා කරන්න හැමදාම මෙන්න පිළිසින් ජීවිතය හාරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වශයෙන් තුනි අපට දුක ඇති වෙන්න ප්‍රධානම හේතුව මේක අපේ තුනේ මේ වැඩ ධ්‍යානල්පේ අපේ මේ දායක වැඩි කන්නාදී අසුබෝ ලෝකයන් පිළිබඳව අපි කුමෙන් කෙලිනා ඉන්නවා අනිත්‍ය වූ ලෝකයේ පිළිබඳව නිත්‍ය කියලා අපි කතාන් ඉන්නවා දුක් වූ ලෝකයේ පිළිබඳව අපි සැපයි කියලා කතාන් ඉන්නවා අනාත්ම වූ ලෝකයේ පිළිබඳව අපි ආත්මයි කියලා කතාන් ඉන්නවා මෙන්න අපේ දැන ඥානකේ මෙන්න මේ වැරදි කණ්ඩායම් හතර ගන්න තමයි අපි බාහිර වෙනස් කරන්න යන්නේ නමුත් මේ ජීවිතයේ හැබෑ අර්ථයක් හරහා යන්න ජීවිතයේ හැබෑ කැමැතුමක් හරහා යන්න කැමති නම් ජීවිතය දෙක විවාහ වෙන්න ඕන ඒක කරන්න ඕන දරුවෝ හදා ගන්න ඕන නමුත් මතක තියාගන්න මේව නෙවේ ජීවිතයේ හැබෑ නැති දරුවෝ වෙන යුතුයම ටික කරන්න දරුවන් හොඳට උගන්වන්න ආපහු විවාහ කරලා දෙන්න නමුත් මතක තියාගන්න මේ දේවල් නෙවේ ජීවිතයේ හැබෑ නැති හැබෑ නැති කීම කියලා කියන්නේ මහලු නොවෙන ලෙඩ නොවෙන විනාශ නොවෙන මරණයට පත් නොවෙන දෙයක් කරා ළඟා වීමයි. ඒ දේ තමයි පින්නතුනි ධර්මයේ කියන්නේ. අන්න ඒ ධර්මයේ සොයාගෙනයි ඔබ අද මේ සිල් සමාන වෙන්නේ. ධර්මයේ අහන්න අහන්න පින්නතුනි අපේ ජීවිතවල වෙනසක් වෙන්න ඕන. මොකක්ද ඒ වෙනස? ධර්මය අහන්න අහන්න සිල් ගන්න සිල් ගන්න අපේ ජීවිතේ තියෙන ලෝභ සමාදු වෙන්න ඕන. මුලින් කිමකට වඩා ලෝභකම් අඩු වෙලා නම් මොන පිළිගත් විදිය ප්‍රයෝජනක් තියෙන්නේ. ලෝභකම් සාදා වැඩි වෙලා නම් ඉල්ගත් වාර ගන්න සිල් ගන්න ගණන් කරන්න පුළුවන්. නමුත් ඒකේ ප්‍රතිපලයක් යන්නේ නැහැ. ඒ වගේම දේහ අඩු වෙන්නට ඕන අමනාපකම් අඩු වෙන්නට ඕන. බාහිර පූජනයන් සමග තියෙන අමනාපකම් අමනාපයගේ නම් ලිස්සේ අඩු වෙනවා. දැන් දිනපතාම වැඩි වෙනවා ඒවා නේද? ඒ නාම ලේඛනයට කට්ටිය දාගන්න ඕනේ දිනපතාම. නමුත් සිල් ගන්න සිල් ගන්න පිළිතුරු මේ නාම ලේඛනය අයින් කරන්න ඕන නම් කපන්න ඕන. ඒ නිසා හැබැයිම අපි දහමක් කරා ගියා නම් අප සමග අමනාපයගේ නාම ලේඛනයේ නම් සංඛ්‍යාව අඩු වෙනවා. මරෙන්න මොහොතකට හරි කලින් ඒ නාම ලේඛනයේ සියලුම නම් අප විසින් නැගිලා කරගත යුතුයි. එහෙනම් අපි මේ සියලු දස්ක වෙතින් අපි මේ පන්සලක තියනකපු එකෙන් අපි ප්‍රයෝජන ගන්න වෙනවා. ඒ වගේම අපි ධර්මයෙන් ප්‍රයෝජන ගන්නයි කියලා කියන්නේ අපේ හිතේ තියෙන මෝහය මෝඩ සංකීර්ණ සාධු වෙනට ඕන. අපේ මේකේ බොහෝම සීමිත ආසක් වෙන අපි ඉඳෙලින් අපේ නිවස අපේ දරුවන් අපේ ඉඩම කඩම කියන ඉතාම පසු සීමාවක් අපි ඉර වෙලා දරුවන්ට උගන්වන්න ඉඩම වැඩි කරගන්න ගෙදර අය විතරක් ජීවෙන්න ඕන කියන බොහෝම පසු ආකල්පක මේ අපි ඉන්නේ. ඒ වගේම අවුරුදු 60 70 වගේ ජීවෙන්නේ විතරයි කියන බොහෝම සීමිත ප්‍රදේශයක අපි ජීවත් වෙන්නේ. ඊට වඩා සීමිත ගැඹුරින් ජීවිතය දෙස බලන්නට ඕන. අද අපේ ගෙදර ඉන්න දුවෝ පුතා සමහරවිට ඇතැම් විට අද අපේ ගෙදර ඉන්න අම්ම තාත්ත දෙන්න තව ටික කාලෙකින් ඉන්නේ කියලා අපි අමතක වෙලා ඉන්න අල්ලපු ගෙදරේ වැඩ ඉන්න පුළුවන්. මේකයි යථාර්ථය. අද අපි ගෙදරට ඉඳමත ආස්ථානෙ ඉන්න අපි දැඩි ආස්ථානෙක ඉවත් වෙන මරණය පස්සේ සිය බලාපොරොත්තු වෙන සම්හාරය. ඒ මොහොතේ මොකද වෙන්නේ? මරණය පස්සේ ලැබෙන බය වෙන දෙයක් නෑ. ගෙදරට ඉඳමත ගා ආස්ථානෙ නැරුණොත් මරණවලදී ලැබෙනවා ඒකම. පරලෝකෙත් ඉපදෙන්නේ ඒක දරමයි. හැබැයි මෙතන කාමරේට ගා ආස්ථාන කරා නම් ඒ කාමරේමයි ඉපදෙන්නේ. හැබැයි කොහොමද ඉපදෙන්නේ? මනුෂ්‍යයන් වෙනද? මනුෂ්‍යයන් වෙලා නෙවෙයි, අමනුෂ්‍යයන් වෙලා, ප්‍රේතයන්, භූතයන් වෙලා, අරපයන් වෙලා ඉපදිලා, ගෙදර ඉඳමින් ඉන්න කෙනෙකුටවත් තින්න දෙන්නේ නැති සතරපත් වෙනවා. එහෙම වෙන ඔබ කැමතිද? කවුරුවත් කැමති නැහැ. එහෙනම් පිළිතුරුනි, එහෙම අකමැති නම් ඊටමත් ගිය දොරට දරුවන්ට තියෙන ආසාවල් කරගන්න. අකල්ලාසියන්ට ඥාතීන් එක තියෙන අමනාපකම් අඩු කරගන්න. අමනාපකම් ආශාවල් වැඩි කරගත්තොත් යන්න තියෙන මාර්ග දෙක. ඔබ තීරණය කරන්න ඔබ යන්නේ අපහාගත වීමට හේතු වන මාර්ගයේද සුගතිගාමී හේතු වන මාර්ගයේද කියන බොහොම තීරණය කරන්න. එතනදී මේක තමයි අමෝහය කියලා කියන්නේ. මේක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රඥාව ලබා ගැනීමට හේතු වන විදිහටයි බුදුහාමුදුරෝ පුරා අවුරුදු 45 ගම් දනව කරාන්තර කරමි. නම් දේශනා කරයි. කරුණ හාමුදුරෝ, මුගලන් හාමුදුරෝ, මහා කාශ්‍යප හාමුදුරෝ, අනුරුද්ධ හාමුදුරුවෝ වැනි මහරහතන් වහන්සේලා සැතපු සිය දහස් ගණන් සාගමෙන් වැඩ කරමින් ලෝකයට දහම් දේශනා කළේ මෙන්න මේ ප්‍රඥාව ලබා ඉතාම සීමිත තැනක හිර වෙලා ඉන්න පිළිත වඩා ගැඹුරින් ජීවිත දෙක පස්සා වඩාත්ම සාර්ථකව ජීවිත වලට මුහුණ දීලා ජීවිතයේ තියෙන හරදර කම්පට වන මහා බය දී කියන්නේ අපට ධර්ම දේශනා කරයි. ඒ ධර්මයේ තියෙන තුරි ඉස්සන් සත්‍යම සමරන් කියපු ආකාරයට ඒ ධර්ම ශ්‍රවණය කිරීම තියෙන තුනේ සාපදයක් නෙවෙයි. මහා පුණ්‍ය ධර්මයක ඉස්සෙල් පාඨයේ කොයි අදාම නිරුක්ති වෙන්නේ දුර්ලභ සම්ම සවණන් කියලා දේශනා කළා. සද්ධාන් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කාම දුර්ලභ අවස්ථාවක්. ඇයි ඒක හේතුව දෙන්නේ? ඇතැම් කාලවල ලෝකුරා බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙන ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරන කාලවල ඇතැම් වෙලා අපි දිනතුනේ මිරේ ඉපදිලා ඉන්න අවස්ථාව. කොච්චර වටිනා ධර්මයක් දේශනා කළත් මිරේ ඉන්න සත්‍යයන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ නිසා මිරේ ඉන්න තුරි අපහුගේ ස්ථානය අයෝති ස්ථානයට කියලා සැලකනවා. ඇතැම් කාලයක ලෝකයේ ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කරන කාලයේ බොහෝ සත්‍යයන් පිළිසංගත සත්තු වෙනා ඉපදෙනවා. ඒ පිරිසංගත සත්තුන් කන්ටින තුනේ මේ ධර්ම ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. දැන් මේ බලන්න මෙන්න මේ බලන්නේ. මෙලෙණි ආශිර්වාද කොච්චර වී නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතාම දුක් විඳින සත්‍යයට බලන්න. බලහක් බලගෙන යනවා. ඒ සත්‍යය දැස බලන හොඳට තේරුම් ගන්න මමත් අතර මේ වගේ මේ නැති කියලා. මේ කතා කරගෙන යනවා නෙවෙයි. අපි මේ වගේ අප්‍රමාණ ආත්ම භයන් වලින් නැති කියන එක සිහි කරන්නේ. ඒ වගේම ලෝකයේ ඉතාම අධික සැප විඳින සත්‍යයන් ඉන්නවනම් ඒ සත්‍යයන් දැක හොඳට බලන්න. බලලා තේරුම් ගන්න මේ වගේම සැපත මම සංහාරයේ නිමි නැත කියන එක හිතන්න කියලා. ඒ සාපේක්ෂව ලෝකයේ සැප දුක දෙකම විවිධින් අඳුරගෙන ගමන. උන්වහන්සේ දේශනා කරන අපි සංසාරයේ යන ගමනේදී අනවතක් හෝ යම් විස්තරේ සංසාරෝ කුඹා කෝණ පඤ්ඤායති අවිජ්ජා නීවරණාන සංඛා සංයෝජනාන සංධායි සංස්කාරිතම් බමණ කියලා තුන්වහන්සේ කියලා දේශනා කළා. මහණේ සතර අනාදිමත් කාලයක් අපි මේ ඇවිල්ලා තියෙනවා. ඒ ආපු ගමනේ මුල කෙලවර කියන්නේ බැරි තරම් අතීතයන් ඈතට දිව යනවා. ඒ යන ගමනේදී අපට අතීතයේ සිටිය මාවර කොටෙත් කියලා කියනවා. බුදු ආමුර දේශනා කරනවා මුළු මහා භාරතේම තියෙන ගස් වලම ඔක්කොම අපරා ඒ සියලුම ගස්වල ප්‍රමාණයනි ඇඟිලි පුරු පුරු ප්‍රමාණයට කපලා ගොඩක් ගහනවා. කොච්චර නම් ප්‍රමාණයක් ඇද්ද? එදා ಭಾರತයේ කියලා කිව්වානේ ඉන්දියාවේ තරම් නෙවෙයි. අද වෙන පකිස්තානයේ, බංගලාදේශයේ, නේපාලයේ ආදී ටිබෙට් ආදී මේ සියලුම රටවල් එක්කයි දා මාසෙකින් කිව්වේ. මෙන්න මේ මුළු ජම්බු දේශයේම තියෙන ගස් ගන්න එක තැනකට ගොඩක් ගහලා ඇඟිලි පුරුක් තරම් උඩා කොටස් වලට මේ සාංග කොටස් දෙකක් කරලා ගොඩක් ගහන්නේ. ඒ පොඩි එක එක කැලි වෙන කරන්නේ. මේ මගේ මේ ආත්ම භාවය අම්මා. මේ මීට කලින් ආත්ම භාවය අම්මා. මේ මීට කලින් ආත්ම භාවය අම්මා කියලා කොහොම එක එක මේ පොඩක් අයින් කරන්නේ. අයින් කරාම අර මුළු ಭಾರತයේම ගස් වැටෙන කොටස් ටික ඉවර වෙනවා. සමන්ත අතීතයේ යාම්මරාගේ බෞවරුන්ගේ සංඛ්‍යාව ඉවරයක් වෙනවා. මෞදරුන් පියවරුන් ඒ වගේම පිටුතුනි. ඉතාම දීර්ඝ කාලයක් මේ සසනය ගමනක් මෙයන්. ඒ වගේම මහන්සිය දේශනා කරනවා අපි එකම අපෙක් වෙලින් අවස්ථාවේ ගහේක් වෙලා, එළුවෙක් වෙලා, මුවෙක් වෙලා, බැටළුවෙක් වෙලා ආදී වශයෙන් එක එක සත්‍යයන්වත් ඉන්න කාලවල අනිත් අය විසින් ජීවිතයට පත් වෙනා මරණයට පත් වෙනා ගැලසිඳලා මේ විදිහට ආත්ම භවවල ලේකට කරෝති මේ මහා සාගරයේ ධර්මයට වඩා වැඩි ඉච්ඡායි. එළුවෙක් කෙලෙක ආත්ම භවවල විතරක් සංඛ්‍යාව විතරක් ගණන් කරලා සාගරයට වඩා වැඩි ඉච්ඡායි. අනිත් සතුන් දෙන්න. කෙනෙකුට කියන පුළුවන් වෙනද මේක බුදුහාමුදුරන් අතිශෝක්තිය කියපු කාරණයක් කියලා. බුදුහාමුදුරුවෝ කියන තුන කෙනෙක් දහමට නැඹුරු කරන්නවත් උන්වහන්සේ බොරුවක් කියලා නැහැ. උන්වහන්සේ මේ ආත්ම භාවය විතරක් නෙවෙයි සාරත් සංගේ කල්පලක්ෂයක් උන්වහන්සේ සත්‍ය කාරණේතාව කාරණේතාවක් එකට කෙරුවා. ඒ වෙලෙ උත්තරෙත් මේ දේශනා කරන්නේ නිකන් කෙනෙක් නෙවෙයි. එතරම් අනාදිමත් කාලයක් අපි මේ යන්නේ. ඒ වගේම මේ ලෝකයේ හැම සත්‍යම වල එකම ස්ථානයක අර පංච සුද්ධාවාසයේ කියන සුද්ධාවාස බබලෝ ආහාර අනිත් සෑම තැනම අපි ඉපදලා තියෙනවා. ඒ නිසා සුද්ධ අවස්ථාවේ ඉපදෙන ආනන්දෙට උතුම් අන්තරයි. අපිට යම්කිසි අලුත් අත්දැකීමක් ලබන්න තියෙන සුද්ධ අවස්ථාව බබලෝකී ඉපදීම විතරයි. ඒ අත්දැකීම ළමන්න නම් අපි අනාගතයෙන් වෙන්න ඕනේ. අනිත් සියලුම අත්දැකීම් පිළිබඳව ලබලා තියෙනවා යාලුකෙන් අත්දැකීම් ලබන්න දෙයක් නැහැ. ඒ තරම් ගිලුවම නම් ක්‍රියාවක් යාම අවස්ථාවක්. ඒ නිසා වලක කුඩුවලෙක් තහම් දේශනා කරනකොට බොහෝ සත්‍යයන් නිරේපදිලි ඉන්නවා. ඒ දිරේ ඉපදින සත්‍යයන් දහම් ප්‍රයෝජන ගන්න බැහැ නිරේ අවහිර ස්ථානිය. එසම අවස්ථාවල කුඩුවලයන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට පිළිසංගත සත් වෙලා ඉපදිලි ඉන්නවා. මේ කතාවගේ ඒ සත්‍යයන්ට දහම් ප්‍රයෝජන ගන්න විදියක් නැහැ. එසම අවස්ථාවල කුඩුවලයන් වහන්සේ කෙනෙක් ලෝකිත ධර්ම දේශනා කරනවා. ඒ දේශනා කරන අවස්ථාවේදී ඇතැම් සත්‍යයන් ප්‍රේමයන් විරයිද දෙන්නේ. ප්‍රේත ලෝකයේ දැලි දුක් විඳිනවා. ආහාර පාන ආදීන් දැලි සුඛ ජීවිතයෙන් සහ විපාකයෙන් කර්මානුකූල දුක් විඳින සත්‍යයන්ට මේ නම් ඉදෝදින හදන්න බෑ. ඒ නිසා ප්‍රේත ලෝකයන් පිළිබඳව අපව විමුක්තියෙන් දෙලස් කරගන්න. ඇතැම් අවස්ථාවල බුදුදහම ලෝකයේ තියෙනවා. නමුත් තිබුණත් සමහර සත්‍යයන් දීර්ඝායුෂ දෙවිවරුනේ ඉපදෙලා ඉන්නවා. ඇතැම් වෙලාවට අරුම මාර්ගයේ බ්‍රහ්ම ලෝකවල දේව සංඥා නා සංඥා ඇතුළු වෙන බ්‍රහ්ම ලෝකවල ආරිත්‍ය මහා කල්ප 84000ක්. මහා කල්ප 84000ක් කියලා කියන්නේ පින්වතුනි බුදුවරයන් වහන්සේ ලක්ෂ දෙකක් විතර ඉපදෙන කාලේ. ඒ තරම් අති දීර්ඝ කාලයක් සත්‍යයන් මේ ආත්ම භාවින්න සුබදියක් නම් සුබදිය උනන් මේ තමයි ප්‍රයෝජන ගන්නවස්තාවක්. ඊළඟට දේශනා කරන ඇතැම් විට බුදුදහම ලෝකයේ ඉජාස් වෙලා තියෙනවා. එවැනි කාලවල අපි ඇතැම් විට ප්‍රත්‍යක්ෂ දේශවල ඉපදෙනවා. දැන් කාලේ හැටියට නම් අප්‍රිකානු මාධ්‍යයේ ඕස්ට්‍රේලියා මාධ්‍යයේ වැනි ඈත ප්‍රදේශවල ගෝත්‍රික ජනතාවක් ඉපදෙන ප්‍රත්‍යක්ෂයන් ඉන්නවා. ඒ ඇයි පින්නතිනි බුදුවරයෙක් ලෝකයේ පහළ වෙන ධර්මයක් කියනවා කියන ආරංචි මාත්‍රයක් ලැබෙනවා. එවැනි ආත්ම භාවල අපි අප්‍රමාණව ජීවත් වෙන දින වෙන කාලවල මේක අනිවාර්යයෙන් ගන්න බෑ. ඒ නිසා ප්‍රත්‍යක්ෂ දේශල ඉපදීම කරකන්නේ අපව විමුක්තන්න පිළිවෙත. ඇතැම් කාලවල අපි ලෝකෙ ඉපදෙනවා. බුදුවරේ දිනහම ලෝකෙට එනවා. නමුත් ඒ දෙස අපට කවදාවත් යොමු කරන්න වෙන්නේ නැහැ. ඇයි ඒක හේතුව අපි මිත්‍යා දෘෂ්ටික දෙමාපියන්ගේ දරුවා මත ඉපදෙලා ගැගේ මිත්‍යා මත තියෙන ආගම්වල ශ්‍රාවකයන් වෙලා ඉපදෙනවා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික දෙමාපියන්ගේ දරුවාන් ඉපදීම කලකන්නේ අභෞවිය අභාග්‍ය සම්පන්න අනතිය. ඇතැම් කාලවල ලෝකයේ බුදුමලේ දහම් දේශනා කරනවා. ඒ දේශනා කරන අවස්ථාවේදී අපි මානසික ලෝකෙ ඉපදලා ඉන්නවා. ධර්මයේ ලෝකෙ තියෙනවා. දෙමාපියෝ ශ්‍රද්ධාවන්තයි නෝරැටි. නමුත් සමහර සත්‍යයන් කෙනෙකු උපදීම ආබාධිතයි මණ්ඩුණ්ඩිකයි. මණ්ඩුණ්ඩිකෝ ඉපදීමක් තියෙනතේ අභවයේ ස්ථානයක් ඉගෙන ගන්න. ඒ නිසා නිරේ ප්‍රේතයේ පිරිසන් ආත්මභාවද දීර්ඝායුෂ දේවෝලෙක් ඉපදීම ප්‍රඥාන් දෙයක ඉපදීම මිත්‍යා දෘෂ්ටික දෙමාපියන් දරුවන් වෙලා ඉපදීම සහ මන්ද බුදු ඉපදීම මෙන්න මේ අවස්ථා පිළිබඳව අභෞගේ ස්ථාන අයෝගේ ස්ථාන කියලා හිතනවා. ඇතැම් කාලවල මෙන්න මේ අවස්ථා හතම ඉක්මවලා මනුෂ්‍ය ලෝකේ හොඳ ගුණවත් නුවණ ඇති දෙමාපියන් දරුවෝ ඉපදිනා අපි ලෝකෙ උඛාන වෙනවා. එලෙස පහළ වෙලා වාදනකොට මොකක්ද යථාර්ථය? ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් නෑ. අබුද්ධෝත්පාද කාලය. පින්නතුනි මෙන්න මේ ස්ථාන අටක කියන්නේ අභවයේ ස්ථාන. මේ පින්නතුන් අහලති නොකල් අටකේ තියෙන සම්ප්‍රල නොහැකි කියලා. නොකල් අටක් තියෙනවා දෙයින් අතරන් ගිය අවස්ථා. මෙන්න පින්නතුනි නොකල් අට. මෙන්න මේ නොකල් අටම පින්නතුනි ඔබත් මාත් අද ඉක්මවලදී මේ අවස්ථා අටම අපි ජයග්‍රහණය කරලා තියෙනවා. මේ අටතම වැටෙන්න තියෙන අවස්ථා අපි මගහැරලා තියෙනවා. මේ මගහැරියායි කියලා කියන්නේ තියෙන මහා භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මෙලෙණි අභාග්‍ය සම්පන්න අවස්ථා අට ඉක්මවලා යම් විදිහක් මනුස්ස ලෝකයේ හොඳ බුද්ධියක් ඇතුව ඉපදෙනවා නම් ඒ ඉපදෙන කෙනා උපදින්න අත් දෙක දෙපා අහිමි වෙනා නම් ඉපදෙන්නේ. ඒ කෙනා අවුරුදු 100ක් එක තැන බලමුතර බඹුවාගෙන ඉන්නේ. බුදුහාමුදුරේ දේශනා කරනවා පිටතුනි ඒ ඉපදෙල තියෙන බුද්ධෝ පාන කාලෙක නම් ඒ ඉපදිලා ඉන්න හොඳ බුද්ධියක් ඇතිවනම් අන්න ඒ අවස්ථාව ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මොදට කල්පනා කළ බලන් ඉන්නේ. එහෙනම් ඔබ දෙපා අත් දෙක ඇස් දෙක කන් දෙක උඩ තියෙන ඔබ කොච්චර නම් භාග්‍ය සම්පන්නද? ඔබ මේ ලැබෙච්ච මහා නිධානය මහා ප්‍රතිලාභය අමතක කරලා ඔබ උදේ ආවෙන්නේ නැහැද? මට ආරාධනීයද කියනවා, මෙයක් නේද කියනවා, අරක නැහැ, මේක නැහැ නේද ලෝකණීලා හැබැයි සීතත් න්‍යාය මොනදේ නැතුව ඉඩමක් කඩමක් නොමැතිව ආරක කොනක අම්බලමක කියලා දින තුනි අස්සන්න ආසාදී ඉන්ද්‍රිය ඇතුවනක් ඉන්නේ බුද්ධිය තියනවා නම් දහමක් තියනවා නම් කියලා තුනි ඒ විදිහේ දින තුනි අපුද්දෝත්පාද කාලයක සම්පිත නැද කෙනෙක් වෙනවට වඩා වැඩි එන් කාමේ ලැබිච්ච මහා ප්‍රතිනාභය අමතක කරන්න බා. නොලැබිච්ච දේ නෙවෙයි ලැබිච්ච දේ බලන්න අපි හර තියෙනවා. නිල්ගඩි සංගලක් ඉල්ලා ඇතුලේ මේ දෙපා නැති ඔබ දකින්න පුළුවන් කියලා කියලා තියෙනවා. සෙරෙප්පු දෙකක් නැහැ කියලා ඇඬුව අපි. බලනකොට අපිට මොන ගැහුණ සෙරෙප්පු දෙක නෙවෙයි. කකුල් දෙක නැති කට්ටියක් මේ ලෝකේ ඉන්නවා. ඉතින් දෙයියනේ සෙරෙප්පු දෙකක් නැති වුණාම මොකද මේ කකුල් දෙක හරි තියෙනවනේ අපි. කකුල් දෙකක් නැති මිනිස්සු ඉන්න ලෝකෙක අපි සෙරෙප්පු දෙකක් නැහැ කියලා අඬන වගේ දේවල් අපි කරන්න තියෙනවා. ඒ නිසා අපි ළඟා ගත්ත මොකක්ද දේවල් තියෙනවා. මෙන්න මේ දහම වටිනා දෙයක්. මේ දහම වටිනා දෙයක් නිසා පිළිතුනි. මේ දහම වෙත කටවරු පිටවරු වැඩිලා මේ දහම ප්‍රතිඵල ගත්තා. මේ දහම වටිනා දෙයක් නිසා ඇතැම් විට ඒක රජකම ලබන්න කියලා රාජාභිෂේකේ ලබන්න කියන සමහර රජ කුමාරවරු රජකම අත්හැරලා අද විදි දවසේදී මහන්සි මේ ධර්මයේ වටිනාකම තේරුම් ගත්ත වැස්ස මේ පිටතුනේ ඒක මහා නිවසක් හදලා මන්දිරයක් හදලා ජීවිතේ ඉන්න එක කියලා හිතාගෙන ඉන්න දවසේ මේ අතුරේ දවසේ මහා මේ ධර්මයේ වටිනාකම තේරුම් ගත්ත නුවණැති අයයි කෙතරම් දවසේදී විවාහ වෙන්න කියලා ඔක්කොම සූදානම් කළේ ඉති ඒ සියල්ල අපහැර කරලා අදින් දවසේ මහා නන්ද කුමාරයන් අය කෙතරම් දවසේදී දුහ ප්‍රවේශ මංගල්‍යයි රාජාභිෂේක මංගල්‍යයි විවාහ මංගල්‍යයි කියන ත්‍රිවිධ මංගල්‍යයන් තියෙන අවස්ථාවකදී අදින් දවසේදී මහා ලෝකේ නොනැති බුද්ධිමත් අය මෙවැනි පරිත්‍යාගයක් කරා නම් අපට දහම වෙන්නේ මොන දාර්ශනික බැරි අපට මොන දාර්ශනිකද තියෙන්නේ අපිට තියෙන ඉතිහාස ලක්ම දහම වෙන්නේ අප කරන්න පුළුවන් මිසක් ඒ කරන්නේ කැප වීම පින්නතුනි කිසි විදකක් හිතන්න එපා සුළුපත් වාක්‍යයක් කියලා අනිත් දේවල් බැහැර කරලා අපි ධර්ම රැ දෙනවා කියලා කියන්නේ ඒ කරන පරිත්‍යාගයේ මහා පරිත්‍යාගයක් වෙනවා. මේ ධර්මයේ වටිනාකම තේරුම් ගත්ත අය අපි මේ වර්තමානයේදී මේ ධර්ම ප්‍රතිපල ගන්නවා. මෙයන් තම මහණේ ධම්ම කොට ජාතකයේ ධම්ම කුණ රජතුමා ඉතාම ධර්මයේ අහන්න දුක්තර කාලයක ජීවිත පරිත්‍යාග කරලා එක දහම් පදයක් අහන්නට ජීවිතය කැප කරගන්න සූදානම් වෙන අවස්ථාවක් නේද? ධර්මීය ඊට වඩා වටිනවා. ධම්මං විනානති පිටාච මාර්ගං දිරිනයි. ධර්මයේ අර මාක්ියක් නැහැ. අපේ ලෝකේ ඉන්න වටිනාම වස්තු අපි අමතක දෙන්න. නමුත් ඒ අමතක දෙන්න අපට උපරිම පිටමාට විහාරම හරි විතරයි. නමුත් ධර්මයේ පින්නතින විනාශ බවට ධර්මයේ මුළු සතරකින්ම අපට කියෙදෙනවා මුළු සතරින්ම අපව විනාශ කරනවා ඒ නිසා ධර්මයේ හරිය වටිනවා ධර්මයේ ඇසීම අපේ ජීවිතයේ ප්‍රධාන කාර්යභාරයක් කරගන්නට ඕන අපේ රටේ අතීතයේ ජනරජවරු බොහෝම කැපවීමෙන් ධර්ම ප්‍රචාරණය කරපු අවස්ථාවකින් අපි හද තියෙනවා අනුරාධපුරයේ වැඩ සිටියේ කාල බුද්ධරක්ෂිත හාමුදුරුවෝ කලුවිය පොකුණ ළඟ කලු පිටරික හස්යයට කලු වරණාත්‍යයට කාලකාරණ සූත්‍රයෙන් වටේ කියනකොට අපේ රටේ ඉන්නේ සෙනෙහවන් අන්තහිත රජතුමා ශුන්‍ය වරාත්‍රියේ හිතගෙන මනහපු කතාවක් ගැන ඔබ අහලාදී කාලුදරා කියන හාමුදුරුවෝ කලුවිය පොකුණ ළඟ කලුවර පොහොවක් කාරකාරාම සූත්‍රයෙන් වන් කියනකොට කලු පිළිදෙක ආයත අන්තාසිත රජතුමා ශුන්‍යම රාත්‍රියේ ඉකගෙන බණහල අවසානයේ සාල්පාර විස්වාස්තාවක් ගැන අනුනම් වෙනවා. අපේ රටේ සාමාන්‍ය නෙවෙයි රජවරු බණ වුණාමයි. මහා ආරි භාරයක් කියන රජ කෙනෙකුට එහෙම බණහන්න පුළුවන් නම් අපිට ඊටත් වඩා ධර්ම විශ්ේෂ අප වෙන පුළුවන්කම තියෙනවා. එනිසා පිළිතුමි ඒ දහම අපට වටින්නේ ඇයි? දහම වටින්නේ කියන්නේ මේ දුකෙන් නිදහස් වෙන්නේ මාර්ගයෙන් කියන්නේ. අපි ජීවිතේ විභාගයක් පාස් වෙන්න අපට උදව් කරවමින් අපි මොනවා කියයිද කරකනවා. අපිට තියෙන්නේ මේ භෞතික කායික අසනීපයන් තුව වෙන කවුරුන් උදව් කරන්න අපි මොනවා කරකන අවුරුද්දට යනවා මේ කියන කරින්න බලන්නේ මේ. ඒ වෙනුවෙන් මේ මහා සුළු දවස් කරපු කෙනෙක් දහමේ කියන කෙනෙකුට මේ වඩා මහා උපකාරයක් මෙයා ප්‍රකරන්නේ. අපි දැන් මේ සැප විඳිනවා කියන විදිහට පිළිගන්නේ මේ මහා දුකලක් නෙවෙයි. මේ මහා දුක්ඥාති බලකොඩ ඔල්වේ තියාගෙන ඉන්න අපට මේ මහා බල පිණින් කියන කරන අනුකම්පනාවක් තමයි දහමේ කියලා කියන්නේ. ඒ නිසා ධර්මය අනිත්‍යයටම වඩා වටිනා දෙයක් කියන එක තේරුම් ගන්න. සමහර තමයි දන්නෝ මේ තම අමතක කරලා ජීවිතේ මෙලවගෙන විතරක් විතර සමහර අය මේ ලපාරට නෑ ඉන්නවා සමහර විට දුකේ ඉපදෙලා වර්තමානයේ මේ අත් ගන්නවනි හැමදාම එක රෝගී වෙනවා පිටතින් අපාගත වෙලා නැවත අපේ සිත් බලාපොරොත්තු වෙනවා ජීවත්ලේ විනාශ මිතර අධික වෙන හරබර කරනවා පිටෙන්නේ ඇතැම් ප්‍රතිවස්ත්‍රී ඉන්න සමාජීය ගෙදර නිවසේ යන හරදර කරනවා. හරියට කෑමක් බීමක් ගන්න නැහැ. ආහාරයක් ආහාරයක් තියාගෙන මේවට බැලමෙල්ලා කෙලින්මකට ලෙඩ දුක් ඇති කරන අවස්ථාවක් වෙනවා. පින්නතුන් දිහන්නේ මාමේ දුකට ගාමී සංකයන් කියන සංකල්පයේ බෞද්ධයන්ට විතරක් සීමා වෙලා කියලා. අපාගත වෙන බෞද්ධයන් විතරක් නෙවෙයි. අපාගත වෙන දුක්පත් ගම්මානෙයි නෑ විතරක් නෙවෙයි. සමහර රටවල පින්නතුනි රාජ පරම්පරාවල රාජ පරපුරවල මහා මාලිගාන් කියනවා. වර්තමානයේ සමහර රාජ මන්දිරවල පින්නතුනි සාමාන්‍ය ශ්‍රේෂ්ඨයන්ට දූතයන්ට කියනවා. මේ සංගම්වල දේ මහා ප්‍රතාපවත් කලියොත් හැටින්ද මේ කියපුවාය. ඒ රාජ මන්දිරේ නිපදිරා ඒ ඇන්ට පලි මිලි කියන වෙලා තියෙන වර්තමානයේ සමහර රටවල අය පසුගිය කාලවල පස්තරවල එවැනි අවස්ථා පහළ වුණා. නම් මතින් අපි කියන අවස්ථ නැහැ. එහෙම ලෝකෙක මෙයා ජීවත් වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත පිනතුලින් සැටැලෙසම අපට අපේ ජීවිතය අනුසුර මොකක්ද කියන්නේ. මෙන්න ජීවිතය අනුසුර. බොහෝ දෙනෙක් පිනතුලින් හිතන්නේ ජීවිතය අනුසුර කරදර කියලා කියන්නේ. විභාගයක් මත වීම, ලෙඩ දුක් වලපත් වීම, සාමි බහරි යවන් අතිදවීම මලබීයාම දූදරුවන් මලබීයාම නැත්තන් දූදරුවන් අසනීප වීම වයිසට යෑම මේව තමයි බොහෝ දෙන ජීවිත අනතුරු කෙරෙහි තන්නේ. නමුත් වෙනතනේ මේවට වඩා ජීවිතේ සැබෑ අනතුරක් අපේ ජීවිතේ තියෙනවා. මොකක්ද අනතුර? කෙනෙකුට හිතන්න පුළුවන් මරණය කියලා කියන අනතුර. පින්නතුනි අවුරුදු 60ක 70ක ජීවත් වෙන කෙනෙකුට මරණ ලෝකෝ ජීවිත අභියෝගයක්. නමුත් බුදුදහම කරකා ලෝකය ගැන කියඟුලින් බලන කෙනෙකුට පින්නතුනි මරණ නිවේ ජීවිත ලෝක වාන්දර. එහෙනම් මොකද ජීවිතයේ සැම අනුතර? ජීවිතයේ සැම අනුතර පින්නතුනි මරණයට පත් වෙලා නැවත ඉපදීම. ඒ ඉපදෙන අවස්ථාවේදී අපාගත වෙන්නට තියෙන අවස්ථාවයි ජීවිතයේ සැබෑ අනුතර විදියට බුදුදහම සඳහන්. මෙන්න මේ අනුතර සැබෑට තේරුම් ගෙන තේරුම් ගත්තු නිසා බුදුහාමුදුරුවෝ ලෝකෙට දේශනා කළේ සම්බ පාවා කරන්න කියලා. සියලු පව කරන්න එපා කියලා. මේ මනා දෘෂ්ටි කියනකට ලැබුණා නම් තේන්නතුනේ දේපොළ ආදී සමංගෙන් පිට කියන්නේ ඒ දේපොළ ටික රැක ගන්නවත් පින්නතුනි එනකොට කාරණයක් කරන්නේ ඇතැම් විට ඉඩකඩම් වලට නඩුවක තියාගන්න වෙනවා කරන්න තියක් නේ. නමුත් ඒක කළා අපාගත වෙන විදියට මනස නොපෙරිගෙන විදියටයි ඒක කරන්නේ. ඒ වගේම සමහර ඉඩකඩම් වල පොඩි ඉඩක් ඉදිකට පාරක් දෙන්නේ නැහැ. බොහෝම ගැටි වේගයක් ආරක්ෂා කරනවා. සාමාන්‍යයෙන් නිවෙස් රැකියන් හරියට පාරක් දෙනවා. සමහර ලොකු ඉඩම් තියෙන අය ගම්මන මුගත එක තියෙනවා නේද? අඳරක් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ කියලාම කියනවා. පින්නතුනේ බලන්න. ඉන්නේ මා නොදී අපට හිතුව සතුට වෙන පුළුවන් අවුරුදු 50කට. දුන්න දෙයක් නැහැ මිලේ දීම නිසාම සුගති ගාමි වෙලා ඒක දැකලා පරිලෝකෙන් යන සතුට වෙන පුළුවන්. දැන් සමහර ස්ථානවල පින්නතුනේ තීන්දුවක් කර නැත්නම් ප්‍රතිමා හදලා දාපියක් හදලා විහාර ස්ථාන හදන්න උදව් කරපු ඇන්සම් මිය ගිහිල්ලා ඒ සින්කම් දැක දැක සතුට වෙනවා. අනාගතෙන් දෙක කිරිතුමා මිය ගිහිල්ලා දිවි ලෝකෙ ඉපදිලා දිවි ලෝකෙට වඩා සතුටු නැහැ කියලා කියන්නේ නැවත එතුමා දිවි වේශින මනුස්ස ලෝකෙට එනවා. ඇලිල ජේතවන ආරාමයේ කියලා ආසා ආසා ඉඳගෙන ඉඳන් හිතන් දේශවන විසංගණිතේ ඉඳන් ආවුත්නම් ධර්ම රාජයේන සීලි සංජනනම් මානසින් ඉදිකරා වූ මේ විහාරස්ථානයේ ඉන්න බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලා දකිනකොට මගේ හදවත පිළිමි ඉපිලලා යනවායි කියලා රජතුමා සඳහන් කරනවා. අර ඒ පිනෙන් ලැබපු මහා දිවි විමාන වලට වඩා මේ කළා වූ තීකම් ගැන විතර රජතුමා අදත් සතු වෙනවා. බලන්න කියනකොට ඒ නිසා සංසලක පින්කම කෙරෙනවා. දාග රජ්ඛෛත රාජන් වහන්සේගෙන ඉදිරි කරනවා. ප්‍රතිමහ වහන්සේ නමක් වෙනනවා. ධර්මශාලාවක් හදනවා. සංඝාවාසයක් හදනවා. මහා මාර්ගයක් ඉදිකරනවා නම් ඒ අවස්ථාවේ තියෙන නිදායකත් ඉඳපන් සම්මාදන්නේ තල්ලි නැත්නම් ප්‍රවේණ උදව්ව කරන්නේ නෑ මේ වගේ නැති සදා කුණා පවන්නේ නෑ හැමදාම කිමෙන්න තියෙනවා මේ තේකම් වලින් ලොකු ආශිර්වාදයක් අපේ ඉන්නේ දෙවල ලැබෙනවා මේක තමයි අපි සසර ක්‍රැෂ් කරගන්න හැදෙන මඟ වේදමයි තේනතුනි මෙලෙහි වටිනා ධම ප්‍රවණී කිරීම බුදුහාමුදුරේ දේශනා කරනවත් අවනානුත්තරේ කියලා. අසන දේවාලයේ කුතුම්මගේ දැන් අපි මෙහානේ ඉන්නේ. මේක අපේ අපේ කන් දෙකින් ලබන ලෝකෝම ප්‍රතිලාභය. ඒ නිසා දේශවන්වලින් ලබන අවනානුත්තරේ ලබන මේ අවස්ථාවේදී අප මේ ඇත්තට ධම දේශනා කරන්න තෝරා ගත්තේ ධම්මපදය තුලින් තමයි ධර්මයක. උත්තේන අපමැතිය ධම්මං සුකරණන්තයි ධම්මචාරී සුඛං තේති අස්මි ලෝකේ පරන්තිය ධම්මං චාරී සුකරණං නනං දුක්ඛේකාන්තරේ ධම්මචාරී සුඛං තේති අස්මි ලෝකේ පරන්තිය මේ ගාථා ධර්ම දෙකෙන් ධර්ම දේශනා කළේ බහද්වතුන් වහන්සේ උන්වහන්සේගේ පියාණන් වහන්සේට සුද්ධෝදන රජතුමාට මේ ලෝකෙට කියන්නේ වන්දින පිනතනි වඩාත්ම භාග්‍ය සම්පන්නම සියතුමා එකට සරකන්නේ කවුද සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරගන්න විදිහයි ලොකු උත්සාහයක් කළා ඇති දෙලි කරන්න ලොකු කැපවීමක් කළා එතුමා ගැන සඳහන් කරනවා අප්පමෝත කියන මහා පරිවර්යා ලියපු බුද්ධ චරිතයේ කියන කාව්‍ය ග්‍රන්ථයේ සඳහන් වෙනවා සුද්ධෝදන රජතුමා කොහොමද සමාජ සුසාරක්ෂා කරේ කියලා පුරාණයි. රජතුමා නිදා ගන්නකොට නිදා ගන්නේ එක හැක් ඇරගෙන ඉඳලා කියලා. නිදා ගන්නකොට දෙකම පියා ගන්න එක හැක් ඇරගෙන ඉඳිය ගන්න කියලා. ඇයි ඒ පුතා බරන් වහිටා කියලා. ඒ තරම්ම ඇස් වගේ අරයිතමාට ප්‍රධාන අභිලාෂයන්නේ සක්තිය රජෙක් කරන්න ලුතා සමුත්පාරිතා පෙරවෙන්නේ අපේ බෝහතාණන් වහන්සේ සක්තිත රජවෙන්නේ සම්මා සම්බුද්ධන්ට පත් වෙලා ලෝකෙ තව බොහෝ දෙනෙකුට මේ දහම් වාර්ගයේ කියන්නේ වහන්සේට විදිරුයි එනම තෙරුම් කරන අවුරුදු 29 දී ගිහිගේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අනුතුරු ආවුදු හයක් නිවැරදි විදිහට ප්‍රතිපත්ති සිදු කරන අවසානයේ වැරදි මාර්ගවලින් නිදිලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා විසක් පුරුකෝ දිනයක අම්මා සම්බුද්දට පත් වෙලා අනුතුරු උන්වහන්සේ කලේ සැලුණ තැනදී මුත්තේන් ගැත්‍රිමා බෝධිහන් විතරෝචනා පැවැත්වීම සහ සමාත අවුරුදු හයක් උපස්ථාන කළේ පස්වක මහණන් හමු වෙලා පොහොය දාන දේශනා කිරීම මේ මිටතර කියන පස්සේ සුද්ධෝදන රජතුමා බලාගෙන හිටියා දැන් පුතා බුද්ධත්වයට පත් වෙලා ආරණ්‍ය ලැබුණා රජතුමා හිතාගෙන හිටියා කිමුලතුරේට වඩින්න කියලා නමුත් මාස්ටර් ගානක් බලාගෙන ඉන්නේ වැඩියේ නැහැ ඊට පස්සේ බොහෝ යම්ඳුර යවුවා බුදුම ආන්දර වඩම ගෙනෙන්න කියලා නමුත් යන හැම වෙලාවකම මොකද වෙන්නේ ගිහින් බුදුම ආන්දරයන් කියන බණහාලා පණවඩ පස්සේ ආරාධනාවක් යම්කදෙයි. ඒ ධර්මයේ ශ්‍රීමත් නැහැ මහණි. කොහොම නැවතුරු ගානක් පිටුනා. ඊට පස්සේ මේ අතර කිසිය කවුරු විශේෂ කැමති. කොහ කාල්දායම කිය. කාල්දායම කිය කලින්ම අවසර ගත්තා. මම මේක කරන්නම් හැබැයි මට මහණෙන් අවසර ඕනේ කියලා. සජිතමාගේ නම් කරගෙන ගිහිල්ලා බණහලා මහණි වෙලා ආනතුරුව මේ මග වනුන අවස්තරල බුදුහාමුදුරන්ට කිඹුල්ලක් නූරට වඩින්න කියලා ආරාධනා කළා. ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ 20,000ක් පාරි වහන්සේලා පිළිවරාගෙන. හරියට අහසේ ග්‍රහතාරක ආකාරවන් පිළිවරාගත් උපෝමන සංග්‍රහය වගේ. උන්වහන්සේ ඉතාම පරිසරයේ ලක්ෂණ මෙන්න කාලයක් වගේ හරියට නැත්ත බැලලා මල් ඇති වෙලා ගෙඩි ඇති වෙලා ලක්ෂණ පරිසරයේ තියෙන කාලෙක සිවුල්ලන් තුරෙන් රැඳුණා. වැඩමුළුවේ රජතුමා හමු වෙලා රාජමාලිගාවට තියෙන කතා මතක් කළා අවසානයේදී රජතුමා හිතුවා බුදුහාමුදුරුවෝ එක දාංශයේදී අපේ ගෙදරට දානවාදී අමුතෙන් ආරාධනා කරන්න ඕනේ කියලා. නමුත් දානික ආරාධනා නොකරපු නිසා ඊළඟ දවසේදී බුදුරජාණන් වහන්සේ රජමැදුරට පිට වැඩම කළේ නැහැ. රාජමාලිගාව අභ්‍යසින් තින්න පාරේ වැඩම කළා. මෙහෙම පිට පාරේ වැඩම කරනකොට රජතුමාට ආරංචි වුණ මේක. රජතුමාට විතා ගන්න දරුවා ගිය තීකපනාව නැති වෙලා ගියා. මේ තරම් ශාස්ත්‍රීය කුමාරී මේ තරම් මහා ධන සම්භාරයකට රාජ්‍යයකට අයිතිවාසිකම සමගින් පුතා මේ පාස්තරය අරගෙන සිංගමණී යනගෙන රජතුමා බලවත් සංවේදයට පත් වුණා. වහා වහාම දිවි දෙලා වැට වැටිලා කියනවා සාමිනී මේ මොකක්ද කරන්න බැරිදා අපේ වංශයේ ශාස්ත්‍රීය වංශයේ කිසිම කෙනෙක් මේක කලින් මේ සිංගමණී කියලා නැහැ. ඇයි ඔබ වහන්සේ අපේ ගුරුවරයනි නිග්‍රහ කරන්නේ? බුදුරජාණන් වහන්සේ කලබල නොවී බොහොම සංපත් සඳහන් කරනවා. රජතුමනි, ඔබේ වංශය ආර්ය වංශය. මගේ වංශය බුද්ධ වංශය කියලා. දැන් වංශ දෙකක් උපදී ආර්ය වංශය වුණත් දැන් උන්වහන්සේ යටින් කොටක් ලබා දෙන තියෙන ගුරුවරයෙක් හැටියට එනිසා දැන් අලුත් ජාතියක උන්වහන්සේ අලුත් වංශයක ඒ තමයි බුද්ධ වංශය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අජිතුමනි, මගේ වංශයේ බුද්ධ වංශය අපේ තේමිය බුදුවරයන් පිළිසාරි ප්‍රේමයක දෙපිලි වලින් දුගී මගේ යාචකාදීන්ගේ සදිමැදුරෙන් සිටුමැදුරෙන් සිංහ පාතේ වැඩම කිරීම මේක අපේ සාංගිත්‍රය. මේක ඔබේ වංශිකයි නේතුනාට මේක මගේ වංශිකයි කියලා කියලා ප්‍රකාශ කරා. පරිතුමා පින්තුණාලේ තරක කරන්න ගියේ එකෙනම් බුදුරජාණන් වහන්සේ මේකත් ඔබ වහන්සේගේ සත්කාරකා ඔබ වහන්සේගේ ප්‍රතිපත්තියක් නම් මම ඒ ගුණයට වන්දනා කරමි කියලා මගේ මේ රඳුමත් පිළිගන්නා දේවා කියලා එතනම බුදුහාමුදුරන් වන්දනා කළා. මේ මහා රජ කෙනෙක් තමන්ගේ බුදු පුතෙකුට වන්දනා කරපු අවස්ථාව. මෙන්න මේ අස්සහනේ තමයි පිළිතුරු ඉහත සඳහන් ගාථා දෙක දේශනා කළේ. උත්තින් තින සමාජයේ උත්තින්ක නැගී සිටින්න මේ අකුසල් පිට දාන නැගී සිටින්න නපමජ්ජේ ප්‍රමාද වෙන්නපා ධම්මං කුසලං සාරේ මන ආපෝ ධමක හැතිරෙන්න දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා ආදී මේ ධර්ම මාර්ගයේ හැතිරෙන්න ධම්මචාරී සුඛං සේතේ ධම්මයේ හැතිරෙන කියලා සුමන් තේසේ සුවසේ වාසය කරනවා අස්මින් ලෝකයේ පරම්පිත මෙලවදී මරණින් මත්තේ පරලෝකදී මෙන්න දෙන්න තුනේ රජතුමාට දේශනා කරපු ගාථාව උත්තිඨේන පමජ්ජේය ධම්මං කුසලිතං හරි ධම්මචාරී සුමන් තේසේ අස්මින් ලෝකයේ පරම්පිත දෙවෙනි ගාථාව තමයි ධම්මං හරි සුචරිතං ධර්මයේ හැතරෙන්න නනං දුස්සරිතං හරි දුසිරිතේ හැතරෙන්න බා ධම්මචාරී සුඛං තේති ධර්මයේ හැතරෙන කෙනා අස්මින් ලෝකයේ පරම්පිත මෙලවදී අරලවදී සැපසේ මාසේ කරනවා කියලා. මේ ගාථා දෙකෙන් දේශනා කරන ප්‍රධානම දේ තමයි අයහපතින් මිදෙන්න යහපතින් සිටින්න කියන කාරණය. මේක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාවේ සමස්ත සාරාංශය. එතෙන් දේශනා කළේ මේකයි. වැරදි කරන්න එපා, කුසල කරන්න. වැරදි කරොත් මෙන්න මාවත නිරය, අපාය, දුගතිය මෙන්න යන දින මාවත. දැන් අපිට මේ පේනනේ සාධක මේ පේන එකම ලෝකයක් මේ පේන්නේ. මේ සත්‍යෙ එකම ලෝකයක් විතරක් අපට නොදෙන නිසාම ලෝකෙ මේ සත්‍යයන් දුකින්. ධම්මචාරී සුඛංසේති ධම්මයෙන් ඉතරින් එකනක් අපිට වාසය කරනවා. බලන්න පිළිසඳ නිවෙස්සල ඇත්ත කතා කරන සතුන් නොමරන සමගියෙන් ඉන්න මෛත්‍රිය වඩන නිවෙස්ස බණ කොච්චරනම් ගැහෙනව ජීවත් වෙනවද? කොයි තරම් හතුරෙක් නම් මේ නිවෙස් ජීවත් වෙනවද? දුරුවන් මොතරම් සැනසෙලෙන් ඉරියෙන් ප්‍රවාහය කරනවද? ගෙදරම ජීවි නිර්මාණයක් වගේ. අම්මා තාත්ත දෙන්න කිල්ලවත් නම්. අම්මා තාත්ත දෙන්න බොරුම කියනවා නම්. අම්මා තාත්ත දෙන්න ගමේ ඕක දුක ගෙදර කතා නොකරනවා නම්. අම්මා තාත්ත දෙන්න අනිස්සයි දිනවන කේරන් නොකියනවා නම්. ඒ වෙනි ජීවිත සම්පූර්ණ දෙවි ලෝකයක් වගේ. දරුවන්ට සැනසීම. අසලියට නැට ආදර්ශයක්. මලගේ ඥාතියින්ගේ පුණ්‍යානුමෝදනාව. යම් කිසි නිවෙසක දෙමෝපියන් දෘෂ්ටි විතර නැබුරලා නම් සතුන් මරනවා නම් පොරු කියනවා නම් මත්පැන් පානය කරනවා නම් කේලම් කියනවා නම් අසල්‍යයන් යෝග දූප ගෙදර නිතර කියනවා නම් අම්මා නිතරම කතා කරන කෙනෙක් නම් ඒ මිනිස්නේ දරුවන්ට කියවල එපා සමහර දරුවෝ කියවල නෑනේ ඒක දරුවන්ට ගහලා ගෙදර තියාගන්න බෑ අම්මා තාත්ත දෙනගෙනේ කන්දොස් කියනවා බැරුවා කියලා කියන්නේ. ඒ නිසා දරුවන්ට දැනලා ගැවුවට විතරක් හරියන්නේ නැහැ. දරුවන්ට ජීවත් වෙන පුරුන් කැන්ටි සෑම පරිසරය ගෙදර ඇති කරන්නේ. නැත්නම් තමයි දරුවෝ ඉපදින්නේ. දරුවෝ ගෙදරින් පිට ගියා කියලා කියන්නේ ඊට පස්සේ කල්ලාන් මිත්‍රෙක් වෙත නෙවෙයි යන්නේ. බොහෝ දෙනෙක් යන්නේ ඊටත් වඩා දුස්රි ජීවිතවලු මිතුරන් ළඟට යන්නේ. එහෙම ගියොත් මොකද වෙන්නේ? උත්සාහවත් මනස්කානන් කියලා දරුවා මේ ලෝකේ ලොකුම සම්පතයි කියලා අපි දරුවා හදාගත්තට දරුවෙක් ලැබෙනකොට මහා කොමනක්ක් අපි ලබා ගන්නට ඒ දරුවා පින්නතුනි බැහැ වෙනවා මොමකට කියවෙත් ඉන්නේ දරුවෝ නිනම් ඉරේ දිනංගුවේ වැටුම තියෙනවා මුළු නිවිල කාලයක් පින්නතුනි අම්මා තාත්තට හැඬෝ නඳුලින් ඉන්නේ ඒ නිසා දරුවෝ ටික නොමගට යවන්නේ පා ඒකට බොහෝ විට මෞර්යයන් බල කියන්නේ නෝ. කුඩා කාලේ පටන්ම දරුවන්ට යහපත මොන නරක කියලා දෙනවා. ඒකේදී ප්‍රධානම දෙයක් තමයි අම්මා දෙන සිල්වත් වීම. වචනේ හරිය පරිස්සමෙන් කතා කිරීම. අපි ඇතැම් විට කායිකව ලොකු වෙන දෙයක් විනාකරා වචනේ වැරදි කරනවා. අපි හිතන්නේ මේ වචනේ කරන්න කිච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා ඔක කොහොමද කියන්නේ අපි කියන්නේ. නමුත් වෙන දෙයක් මතක තියාගන්න දැන් මේක අපි කලින් ගහන හානියක් කරන හානිය වගේ වචනේ කරන හානිය වගේ. ඒ නිසා වචනය පරිස්සම් කරගන්න. වචන හරියට පරිස්සමෙන් භාවිත කරන්න. ඒක සමාජ විතරක් නෙවෙයි සමාජ දරුවන්ට දරුවන්ගේ අනාගතයට බෙහෙලීම වැදගත් දෙයක්. ඒ නිසා බුදුහාමුදුර දේශනා කරනවා ධම්මෝ හරේ රත්නති ධම්මචාරී කියන. ධර්මයෙන් ඇතරල කෙනා ධර්මවිසින් ආරක්ෂා කරනවා. යම් කෙනෙක් දුසිරිතෙන් මිදලා සුසිරිතෙහි යෙදෙනවා නම් කෙවිනි කෙනාගේ ඒ දැහැමකම විසින්ම ජීවිතය ආරක්ෂා කරනවා. බෝධිනෙක් කියන්නේ පින්නතුනි මේ අපි දැහැම වෙනවා නම් එහෙනම් අපි දෙද වෙන්න බෑ මහලු වෙන්න බෑ එහෙම කියලා. මරණයට පත් වෙන්න බෑ කියලා. මේක තමයි අපි ඉතින් රැකවන්නේ කියලා. පින්නතුනි මතක තියාගන්න පිළිගත්තා කියලා ළෙඩ දුක් වලින් ඉඳගෙන නම් බෑ ළෙඩ වෙන කාට ළෙඩ වෙනවා. පන්සල් ආරය කියලා මහලුම ඉන්න බෑ. පන්සල් ආරය කියලා මරණයට පත් වෙන්නේ තියෙන්නේ. පන්සල් ආරය කියලා ගමිට කර්ම විපාක නොදී තියෙන්නේ. අපි ඉතින් බලවත් අසුතල කර්මිනු තියෙන විපාක හම්බ වෙනවා. ලෙඩදුක් වලින් සුව වෙන නෑ පන්සල් එන්නේ. මහලු වීමෙන් බේරෙන්නත් නෑ පන්සල් එන්නේ. දහම අපි රැකෙන්නේ දෙන්න අපට ඒ ආරක්ෂාව ලැබෙන්නේ අපි මේ තේන ඩාලයන් නැ අසුබ භූමියේ ශරීරයක නිලයේ දහමෙන් නැකවරන්න දෙන්නේ. එහෙනම් දහමෙන් නැකවරන්න දෙන්න මොකටද? දහමෙන් නැකවරන්න දෙන්න අපේ පිටට. අපේ හිත සුගතිගාමි නොකරලා සුගතියේ හිත පිහිටුවන විදිහට අපව මත හැනකට පිහිටුවන්නයි අපට ආරක්ෂාව දෙන්න. බොහෝ දෙනාගේ සවස්වා තේරුම් ගන්න. මරණය කියන සාධකයක බලය අපි බොහෝ විට ජීවිතේ වාසනාවන්තද අවාසනාවන්තද කියන එක තීරණය කරන්නේ. ඇතැම් වෙල කෙනෙක් හොඳට කාල වේදනාවින් අවස්ථාවක හොඳ සමීපෙට ආදී උදෝසින් නමස්කාර වෙදී මිය ගියා නම් අපේ ඇගියනේ කොහොමද? අනේ හරියම දැන් හරිය වාසනාවන්ත කර්මයක් කියලා කියනවා නේද? අනේ මට තියෙන හැරෙන්නේ නැත්නම් කියලා සමහරක් අන් කියනවා. ඒ වගේම කෙනෙක් මේ ගියාපස්සේ ඉතින්ම අවසන් කටයුතු කරනවා නම් වාහකෝටි දාලා වාහ ආඳුරෙයිලා ගමටම ලවුන් පිළිකර දාන සම්විකාන්තණිය අතර දාලා ಗುಣකතන කියලා අවසන් ගමනියක් නැත්නම් අපි ගමනින් හරියම දැන් මට තේරෙන්නේ නැත්නම් පොඩි කරනවා වගේ. සමහර අය ඉන්නවා දිනසු එකක නැත් මාස ගණන් අවුරුදු ගණන් දුක් විඳලා මරණ මුත්‍ර අවුරු ඇතැම් විට ලොකු ප්‍රසිද්ධියක් නැහැ. ඇතැම් විට අනිත්‍යයි ලොකු ප්‍රසාණි දුක් ලැබෙලා නැහැ. ඒ මරණයට ඇතැම් විට ලොකු පොඩි හිමත් කරපිලි හිමත් නැහැ. ඒ මරණයදී ඇතැම් විට ලොකු ගුණසකනක් නැහැ. බොහෝම එකතැන දුක් විඳින මිනිහෙක්ගේ මොහෙනික මරණයක් දැකලා අපි මොනවද කියන්නේ? අපි කියනවානේ මේ වගේ මරණයක් නම් අහන්නවත් ලැබෙන්න එපා. දකින්නවත් ලැබෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙවැනි මරණ නම් අපි පින්නතුනි මරණය දෙස බලලා යටි ජීවිතේ වාස්නාවන්ද දවස්නාවන්ද දෙකිට පිරිනම් කරන්නේ මේ තීරණය හරිද? මේ තීරණය හරිද? ඔව් හැයි වැරදි වෙන්නේ පින්නතුනි. අර හොඳට සමීපයේ ඉඳලා නිලෙකෙම කෙනා මේ යනවත් එක්ක මිප දෙන්නේ දුගතියක නම් මිරේ නම් ඒ මරණය වාස්නාවන්දද? ඒ වෙනි මරණයක් මේ ඇත්තනොත් ප්‍රාර්ථනා කරනවා නම් මටත් හිම වෙන්න කියලා. ඕම් පින්නතනි. ඒ වෙනි මරණයක් වාසනාවන්ත මරණයක් වෙන්නේ නැහැ. ඉතින් මොකද මේ කිහිල සුගතිගාමීව වින්නම් කමන්න එන්නම මරණයක් අපට ලැබෙන එක හොඳයි. නමුත් එහෙම මරණයට පත් වෙන්න කියන අයිපදෙන දුක තියෙනම් මරණවත් එක්කම උසවාකබල දිරේ දීපවන් මේ අපාගත වෙනවා නම් ඒ වෙනි මරණයක් වෙනතුනි වාසනාවන්ත මරණයක් කියලට බුදුදහමෙන් කරන්නේ. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා කර්මානුරූපව බොහෝ දුක් විඳින ජීවිත අවසන් කාලයෙන් දිවිසාරජි සමාධියෙන් දුක් විඳිනවා. බොහෝ දුක් විඳලා කිරේ විලංග වේ වැටලා දැන් මේක නොකරපු වැරදි වලට අහු වෙලා බොහෝම කටපාඩ ගැටීම් වලට මුහුණ පාත් සමහර අය ඉන්නවා. නමුත් මෙයේදී පවස්කාරයේදීම ඔහු අතීතයේ කරා වූ කුසල ධර්ම වල ආනිසංස හැටියට ඔහුගේ මහා ගුණ කතන නැති වුණා. ගම පුරා පොලිස් ඇරසිරින් ඇති වුණා. ඒ කෙනාගේ සුන්දරිතේ විසින් මරණය සමගම හරියට ඔසවලා තබර කිහිල්ල සුගතියේ සිටවාගේ නිමිලෝක සිටවාගේ කියන නැත්තා සුගතිය කිපදෙනවා නම් එවැනි මරණයක් වෙනදී අවසනවන්තද? එවැනි මරණයක් අභාග්‍ය සම්පන්නද? එවැනි මරණයක් අපි අන්වර්ථකාගේ ප්‍රාර්ථනා කරනවද? එහෙම වෙන්නේ නැහැ කියලා ඒ මරණය අභාග්‍ය සම්පන්න මරණයක් නෙවෙයි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කළ යුත්තේ අවසන් කටයුතු මහා ජනප්‍රියව කිරීම නෙවෙයි. මේ මේ සාසන භාගයේ අත්විඳවත් එක්කම අපට සුගතියට ගිහිට පිටුවා ගන්න පුළුවන් වෙන්නේ හොඳ සීලහම් කරලා තමන් හොඳ මානසිකත්වයකින් ඉන්න. මේකයි තමයි වටිනාම දේ. මේ ස්වභාවයේ පිනසින මතක තියා ගන්න අපි උවා දහස් නැහැ කියලා මේක ලැබෙන්නේ නැහැ. මේ වරප්‍රසාදය අපට උවා ධනෙ තිබුණේ කියලා ලැබෙන්නේ නැහැ. මේ වරප්‍රසාදය අපට උවා පිරිස ඥාති හිමියන් කියලා ලැබෙන්නේ නැහැ. මේ වරප්‍රසාදය අපට උවා උගත් සම්පීහ රැකියා තිබුණේ කියලා ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාව අපට ලැබෙන්නේ අපේ කුසලයෙන්ට බරව අකුසලයෙන් මිදෙන අපේ ජීවිතය ධර්මානුකූල ජීවිතයක් විදිහට ගන්න කරෝටි. එවැනි ජීවිතයයි වටිනා ජීවිතයක් ඇහිට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එන්නුනේ ධර්මයේ ප්‍රධානම කාරණයක් තමයි සම්මා දිට්ඨිය කියන එක. යහපත් දැකීම කියන එක. ප්‍රඥාව කියන එක. වරක් සැරුවත් හාමුදුරන්ගෙන් ස්වාමීන් වහන්සේ ලහනවා ස්වාමීන් සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද කියලා. එළොස් හාමුදුරුවෝ මේ අවස්ථාවේදී පින්නතුනි සම්මා දිට්ඨිය කියන එක විස්තර කළා. අපිට පින්නතුනි අපි බොහෝ දිනකට වටිනාම දෙයක් නේද? අපි මේ රකින සීලයේ හැබෑලිකම සීලයක් වන්නේ සම්මා දිට්ඨිය පෙරට කොට කියපු සීලයක් වෙන්නට ඕන. සම්මා දිට්ඨිය පෙරට කොටගෙන කියපු සීලයක් වෙන්නට ඕන. ඒක මොන සමයෙන් හැබැයි කියලා පන්නේ මොකද ඒක හේතුව තියෙනුනේ බුදුහාමුදුරෝ ලෝකයේ පහළ වෙන කලින් සිල්ලතුන් පිළිරෝගි. උන්වහන්සේ පහළ වෙන කලින් ලෝකයේ නුවණැති සත්පුරුෂය ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම අගය කළා. ඒ සිල්පද සමාදන් වෙලා. එහෙනම් පිළිතුරු නිහිර බ්‍රාහ්මණයන් විසින් සමාදන් වනු ලැබූ සීලයන් අප දැන් මේ රකින සීලයේ සැතර වෙන මොකක්ද? ආර්ථික කියන තුරු බුදුහාමුදුරුවෝ ලෝකයේ පහළ වෙන කලින් සීලේ ලෝකෙ තිබුණා අගලෙදි සික්තවට සමාදන් වීමක් තිබුණා. අදත් අපි එවැනිම සීලපද සමාදන් වුණා. අපේ අර බ්‍රාහ්මණ සමාජයේ සැතර වෙන මොකක්ද? ඕ සම්මාදිටිය බොහොම හරි සම්මාදිටිය සම්මාදිටිය කියලා කියන්නේ මොකක්ද? එහෙනම් ඊළඟට අපි निराකරණය කරගන්න ඕන. සරුවත් මහණියන් මේකේ සඳහන් කරනවා අකුසලයන් අකුසලයට හේතුවත් ඒ වාක්‍යෙම කුසලයන් කුසලයට හේතුවත් යම් කෙනෙක් දන්නවා නම් අන්න ඒ විදිහ කෙනා තමයි සම්මාදිටියට පත් වෙන්න කෙනා කියන්නේ. එනි මෙතනින්ක් වෙන කාරණාවක් නෙවෙයි කල්පනා කරන්න ඕන. අකුසලයක් අකුසලයට හේතුවත් කුසලයක් කුසලයට හේතුවත් යම් කෙනෙක් දන්නවා නම් ඒක නා සම්මාදිටියට පත් වෙච්ච දෙයක් කියලා. සම්මාදිටිය කියලා කියන්නේ දිනුනි සාමාන්‍ය කෙනා දකින්නට වඩා ගැඹුරින් නුවණින් ලෝකෙද දකින්න කියලා. සාමාන්‍ය කෙනා දකින්නේ බාහිර හේතු විතරයි. නුවණැති කෙනා ඒ හේතුයේ කලිය දකින්නවා. ඒ ප්‍රතිපදයේ හේතුව දකින්නවා. මේ පිළිතුර නැහැදී සිංහී කුඩ ගලක් ගැවුවාම සිංහයා ගලට ප්‍රතිකාර දක්වන ආකාරය මේ වගේ බල්ලෙකු කුඩ ගලක් ගැවුවාම ඒ බල්ලා දක්වන ප්‍රතිකාරය අත කරගෙන සක්තියි. බල්ලෙකු කුඩ ගලක් ගැවුවොත් බල්ලා මොකද කරන්නේ? බල්ලා මොකද කරන්නේ? ඒ ගල කපා කනවා ගල කටින් ගන්නවා. සිංහී කුඩ ගලක් ගැවුවොත් මොකද වෙන්නේ? සිංහ කුඩ ගලක් ගැවෙන්නේ. ඔව් බොහොම හොඳයි. සිංහය බලනවා ගල පොතින් නාවේ කියලා. සිංහ අර ගල කඩ දෙන්නේ. සිංහ ඊට වඩා පිරිසනෙක් වුණත් සිංහ බුද්ධිමත් නැති. සිංහ බලන්නේ හේතුව. අන් මේ වගේ පින්නතුදී බුදුහාමුදුරුවෝ සරණ ගියපු ශ්‍රාවකයන් හැටියට ජීවිතේ කරදර සම්පතළු දුක එනකොට බලන්නේ කරදර සම්පතළු දුක නෙවෙයි. ඔබන්නේ ඇයි මෙහෙම කරදර කම්පටු වෙන්න හේතුව මොකද කියලා බලන්න. අන් මේ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සම්මාදිට්ඨිය කියලා කියන්නේ අකුසලය අකුසලයට හේතුවත් කුසලය කුසලයට හේතුවත් නුවණින් දැකීම කියනවා. මෙන්න මේක දැකීම පින්නතුනේ සැබෑටම නුවණැති බුද්ධිමත් කෙනෙක් හැටියට අපි සාකච්ඡා කරනවා. මෙතනින්නම් අපි අකුසලයන් අකුසලයට හේතුවත් කුසලයන් කුසලයට හේතුවත් අපි සාකච්ඡා කරනවා. හොඳ අවධානයෙන් අහගන්න. අකුසල් පින්නතුනේ අකුසල් 10ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. අකුසල් කියද්ද අකුසල් 10ක් ගැන මේ දූදරුවන් ඉන්නවා, දූල පුතා ඉන්නවා, එයාලා ඉස්කෝලේ මේක අහනවා, විභාගයකට අහනවා. ඒ නිසා ආදි මෙතන යන්න කලින් මේ දෙක හොඳට මතක තියාගෙන යන්න. අකුසල් 10යි. අකුසල් 10 කියන දැනට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අතුස්සන් බලන්න. අකුසල් 10 මොනවද? පුළුවන් කියන්නේ. හා? කාටද කියන්න පුළුවන්? අකුසල් 10. ඒ හේතු අකුසලට හේතුයි. අකුසල් 10ක් කියනවා. මොනවද අකුසල් 10? කලින් එක තමයි ප්‍රාණඝාතය. සතුන් මැරීම. දෙවෙනි එක සොරකම් කිරීම. තුන්වෙනි එක කාමීය වර්ධනය කිරීම. හතරවෙනි එක බොරු කීම. පස්වෙනි එක ඒරම් කීම. පස්වෙනි එක කලු අරුත වචන කීම. පරුත වචන කීම. ඊළඟට තියෙන කාරණේද? හත්වෙනි එක හත මොකද්ද? ඕ සම්බප් ප්‍රලාප නිස්පදන කතා කිරීම. අටවෙනි එක අභිජ්ජා අවිද්‍යාව නෙවෙයි අවිද්‍යා. අවිද්‍යා කියන්නේ මොකද්ද? අවිද්‍යා කියන්නේ දැඩි ලෝභය. දැඩි ආසාව. ඒ කියන කාරණයට අටවෙනි කාරණේ. නවවෙනි කාරණය ව්‍යාපාද බොහොමදයි. අමනාපය. කිසේ දින වෛරේ ව්‍යාපාදේ. දහවෙනි කාරණය මිත්‍යා දෘෂ්ටිය. ඔන්න අපසාර 10 දැන් හොඳට මතක තියාගෙන යනවා. දැන් මම අන්තිම බණ අන්තිම තියාගෙන යනවා පාරක් තියෙනවා. එහෙනම් දැන් හොඳටම මතක තියාගන්න. අපි කියමු බලන්නේ කරුණු 10. පළවෙනි එක ප්‍රාණඝාතය. ඔව් අදත්තාදානි නැත්නම් තොරකම් කිරීම. කාමී වරදවා කිරීම. ඔව් මුසාවාද නැත්නම් බොරු කීම. ඔව් ඒරම් කිරීම නැත්නම් විසුණු වචනය. ඊට පස්සේ කාලු පරස් වන්දන පරස්නාවාචා සම්පක් ප්‍රලාපය නැත්නම් ඉස්පජන කතා කිරීම අභිජ්ජා නැත්නම් දැඩි ලෝභය ව්‍යාපාදය තරහමනාපය කෝමිත්‍යා දෘෂ්ටිය ඔන්න කරුණු 10 මේ කරුණු වලින් මුල් කරුණු තුන ඇතුළත් කරන්නේ සානගාතිය සොරකම් කිරීමත් ආම මිත්‍යාචාරයක් තිබුවන්නේ කොයි දොරටුවෙන්ද? කයින් සිදුවන වැරදි. ඔන්න හොඳට මතක තියාගන්න දැන්නේ මේ වැරදි සිදු මේ වැරදි සිදු වෙන කොතනින්ද? කයින් ශරීරයෙන් අතුරු කොටයෙන් සිදුවෙන. ඊනාට බොරු බොරු කිරීම සිතුනා වාචා පරුකා වාචා සම්ප්‍රාප්ලාපා මේ වැරදි හතර. මොකෙන්ද සිදුවන්නේ? වචනේ බලන්න වචනේ සිදුවෙන හතරක් තියෙනවා නේද? කයින් වෙනවටත් වඩා වැඩි වචනේ සිදුවෙන. ඊළඟට අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දිට්ඨිය කොටින් සිදුවන්නේ මොන ඉදරන් දෙන්නේ? ඒ දෙන්නේ සිදුවන්නේ. කොන්න අකුසල 10 කයින් වචනේ සිටින් සිදුවන ආකාරයට කොටස් තුනකට බෙදලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ මෙහෙම මහාන ඉස්කෝලේ 6 පන්ති නම් සාමාන්‍ය කළ දක්වාම අහනවා. අම්ම පන්තියකින් මේ ප්‍රශ්න අහනවා. ඒ නිසා මේ අද මේක ඉගෙනගෙන ගියත් ලකුණු 10ක් හැම අවුරුද්දේම හම්බ වෙනවා. තමයි ඉන්නේ. මේ දුර ප්‍රදාන හැම දිනකටම ලොකු වාක්‍යයක් දෙක. ඒක පාඩම් කරන විතරක් නෙවෙයි අපි ඒකෙන් වැඩගෙනත් ඕන. එනිසා මේ දා හොඳට මතක තියාගන්න. ඊළඟට පින්නතුනේ මෙන්න මේව තමයි මේ සිත්යි වචනේ සිත්යි සිදුවන මේ වැරදි 10. මේ වැරදි 10ට මොනවද කියලාද කියන්නේ? දස අකුසල කියලා. එතකොට නුවණැති කෙනා මේ අකුසල 10 දන්නවා. ඔව් අකුසලේ දන්නවා. අකුසලේ 10 අකුසලේ දන්න විතරක් නෙවෙයි අකුසල මූලයක් දැනගන්නට ඕන. ඔන්න සැබෑවට බුදුහාමුදුරන් ළඟ සිල් සමාදන් වෙච්ච කෙනාගේ ලක්ෂණ. මේකට හේතුවක් දකිනවා. හේතු මොනවද කියන හේතු? මේ 10 හේතු වන හේතු මොල් තුනක් තියෙනවා. මොනවද හේතු මොල් තුන? ලෝභය, ද්වේෂය, මෝහය. කොන්න අපතන් මොල් මේවා. මේවා තමයි හැඟවිලා යටින් තියෙන්නේ. දැන් ගහට ගෙඩිය මල් අපට පේනවා. ඒ තේන්න තියෙනවා. නමුත් යකින් තලයක් යනවා. ඒ යකින් හැඟවිලා ඉන්න දේ තමයි වඩාත්ම ප්‍රියන්තක වන්නේ ඒ දේ නිසා තමයි ආරම්භදී. එතකොට මූලය මොකද්ද? මුල් තුන මොකද්ද? ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල. හරි, දැන් මොදවට කල්පනාවෙන් ඉන්න ප්‍රාණඝාතයේ සිදුවන්නේ මොන මූලයෙන්ද? ප්‍රාණඝාතයේ සිදුවන්නේ මොන මූලයෙන්ද? ද්වේෂයේ මූලයෙන්ද? ප්‍රාණඝාතය පුළුවන් ලෝභයෙන් කරන ආදරයෙන් කරන්නේ. ඔව් ප්‍රාණඝාතය කරන්නේ ද්වේෂයෙන් කරන්නේ. ඊට පස්සේ අදස්සාදානි නැත්නම් සොරකම් කිරීම මොකද කරන්නේ? සොරකමට මුල් වන්නේ මොකද්ද මොන මොහේද? සොරකමට මුල් වන්නේ ලෝභය. ලෝභයෙන් සොරකම් කරන්නේ. ඊළඟට ආමිත්‍යාචාරයේදී මොන අකුසල මොහේද? කාමීත්‍යය කරේ කරන්නේ ලෝභය. ඔව් ආකාමීත්‍යය කාමයේ වර්ගයන් ඉතිරි. ඊට පස්සේ බොරු කියන්නේ මොකෙන්ද? නෑ බොරු කියන්නේ ස්ටෝරියෙන්මයි. සමගරදී ලෝභෙන්නේ නැහැ බොරු කියන්නේ. ඊට පස්සේ කේරම් කියන්නේ මොකෙන්ද? කේරම් කියන්නේ ද්වේෂයෙන් කියන්නේ. ඊට පස්සේ අනාලු පරුස වචන කියන්නේ මොකෙන්ද? ද්වේෂයෙන් කියන්නේ. ඊළඟ සම්පප්‍රාපය කියනවා. ඉස් වචන කතා කරන්නේ මොකෙන්ද? මොහෙන් බොහොමදයි. සම්පප්‍රාපය කියන්නේ මොහෙන්. ඊළඟ අවිද්‍යාව ගැටි ලෝභයේ තියෙන මොන මොහෙන්ද? ලෝභ මොහේ. ලෝභයයි කියන්නේ. ව්‍යාපාදේ මොහේ මොකද්ද? ද්වේෂය. මිච්ඡා දිට්ඨියේ මොහේ මොකද්ද? මොහය. ඔන්න හොඳට මතක තියාගන්න මේ කාරණේ. මේ කාරණා ටික හොඳට මතක තියාගත්තොත් අපි අවසානයේ මෙයාට දෙන සම්මාන උපාධිය. මම අවසානයේදී අපි කියන නමනෝයයට සම්මාන උපාධියක් ලැබයි. ඒ සම්මාන උපාධිය ගන්න කස්ස වෙනවා. ඒ උපාධිය අරගෙන යන්නේ. බලමු අපි කියනකොට පුළුවන් දෙයක් එන්නේ ගන්න. අපි දැන් අකුසලයේ කිව්වා. අකුසලයේ සිදුවන කාය සිත වචිනේ කියන තොන්දර ගැන කිව්වා. මේ අකුසල 10ට හේතු වෙන ලෝභ දෝෂ කියන මූලයන් ගැන කිව්වා. අපි නැවතත් මේ 10 බලමු සාකච්ඡා කරලා කොහොමද වෙන්නේ කියලා. ප්‍රාණඝාතය වන්නේ මොකෙන්ද? ප්‍රාණඝාතය වන්නේ ද්වේෂයෙන්. ප්‍රාණඝාතය වන්නේ ද්වේෂයෙන්. අපි මූල ගැන කියන්නේ අකුසල මූල. ප්‍රාණඝාතය සිදුවන්නේ ද්වේෂයෙන්. සොරකම් කරන්නේ ලෝභයෙන්. කාම වර්ධන කරන්නේ ලෝභයෙන්. බොරු කියන්නේ ලෝභයෙන්. ඒ වගේම කේරම් කියන්නේ ද්වේෂයෙන්. ඊළඟට අපි අලු පරුස වචන කියන්නේ ද්වේෂයෙන්. සම්පප්‍රාප කියන්නේ මොහෙන්. ඊළඟට අවිද්‍යාව දැඩි ලෝභයෙන් ලෝභයෙන්. අවිද්‍යාව කියන්නේ ඔජනි ලෝභයයි අවිද්‍යාව කියන්නේ ලෝභයෙන් පිටවන්නේ. ව්‍යාපාද ද්වේෂයෙන්. මිත්‍යා දෘෂ්ටිය මොහෙන්. අන්න හොඳට මතක තියාගන්න අකුසල් මූලික ධර්ම කිව්වා. අකුසල් 10 කිව්වා. ඒ අකුසල් 10 හයෙන් වචනේ සිටින් කියන වැරදි අපි බැලුවා කිව්වා. ඊට පස්සේ අකුසල මූලයන් ගැන කිව්වා. හොඳයි. ඊළඟට සරුවත් මාහිමියන් වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙක් කුසලිය දන්නවා නම් කුසල මූලය දන්නවා නම් අන්න ඒක නා සම්මාදිටිය යුක්ත කෙනෙක් කියලා. අපි කැමති නේ සම්මාදිටිය යුක්ත වෙන්නේ. දැන් අපි හිතන්නේ ඉන්නේ දැන් මෙතෙක් කල ඉඳන් අපි සම්මාදිටිය කියලා නේද? අනිත් ඒ ඔක්කොම විශ්වාස දෘෂ්ටිකයි අපි කියලා ගන්නවා අපි සම්මාදිටිය කියලා අපි හිතන්නේ. එන්නතන මේ ටික දන්නේ නැත්නම් අපි සම්මාදිටිය කියලා නෑ. හොඳට මතක තියාගන්නේ. ඔයාලා සිල්ගත්ත වෙන්න පුළුවන්. මේක දැකලා නැත්නම් මේක දන්නේ නැත්නම් අපිට සම්මාදිටිය සැබැලෙන්නම සම්මාදිටිය ලැබෙන්නේ නැහැ. අවංකව තේරුම් ගන්න. හොඳයි. ඊළඟට දෙන්න තුනේ සම්මාදිටිය ඇති වෙන හේතුව කුසලයක්. කුසල මූලය. මොනවද එන කුසල කියලා කියන්නේ? ඔන්න තවත් ප්‍රශ්නයක්. දූල පුතාල ඔන්න දැන් හදලා අහගෙන ඉන්න ඕනේ ඊළඟට ලකුණු 10ක් ගන්න තියෙන ප්‍රශ්නේ. ඉස්කෝලේදී ඊළඟට අහනවා පින්නතුනේ කුසල 10 ඔන්න කුසල 10 දැන් කියන්නේ අකුසල 10 නේ අපි ඉස්සෙල්ලා කිව්වේ. දැන් ඔන්න කුසල 10 දැන් කියන්නේ. ඕ අර මුලින් කියපු 10 වැළකීම කුසල. ප්‍රාණඝාතයෙන් වැළකීම. ඕ සොරකම් කිරීමෙන් වැළකීම. කාමයේ වර්ධවණය කිරීමෙන් වැළකීම. මුසාවාදෙන් වැළකීම. කෙසුනාවාදෙන් වැළකීම. සලු පරුස වචන වලින් වැළකීම. සම්පප්‍රලාපෙන් වැළකීම. අවිද්‍යාවෙන් වැළකීම. ව්‍යාපාදෙන් වැළකීම. සම්මා දිට්ඨිය බොහොම හොඳයි. මිච්ඡා දිට්ඨියෙන් වැළකීම කියලා මේකට කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත වීම. ඒ කාරණේ විකේතයි. හොඳයි. මෙන්න මේ 10 ඉඳලා මදි කියලා. මේ 10ට මේ 10 දිමුණොත් මේ කාණ්ඩයේ සම්පූර්ණ වශයෙන් සම්මා සුභාගයක් හම්බ වෙනවා නේද? මහා ලොකු අභිමානයේ මන්නාද පන්සලින් බහැර යන පුළුවන් මෙන්න මේක ගන්නවා කියන උපාධියකුත් එක්කනේ. ඒ උපාධිය ගන්න පුළුවන් කියලා තමයි දැක්වෙන්නේ. හැබැයි ඒ උපාධිය නැහැ කියලා කියන්නේ මොකොත්ම නැහැ කියන එකත් ඒකයි. ඒකත් බලමු අපි. හොඳයි. අපි ළඟට බලමු මේ 10 සිදුවෙන්න හේතු. ඔව්. අකුසල් සිදුවෙන්න අර මුලින් කියපු ප්‍රාණඝාතාදී අකුසල් 10 සිදුවෙන්න මොනවද හේතුනේ? ලෝභ, ද්වේෂ, මෝහ. මේ කුසල් 10 සිදු කරන්න මොනවද හේතු වෙන කුසල මූලය? අලෝභ, අද්වේෂ, අමෝහ. ප්‍රාණඝාතයෙන් වැළකීම සිදුවන්නේ මොන කුසල මූලයෙන්ද? අද්වේෂ කියන කුසල මූලයෙන්. සොරකම් කිරීමෙන් වැළකීම කියන එක සිදුවන්නේ මොන කුසල මූලයෙන්ද? අලෝභය. සොරකම් කරන්න ලෝභෙන්නේ. ඔව්, සොරකමින් වැළකෙන්නේ අලෝභය. ඊට පස්සේ කාම වර්ධන කිරීමෙන් වැළකෙන්නේ මොන කුසල මූලයෙන්ද? අලෝභය. බොරු කීමෙන් වැළකෙන්නේ අලෝභය. ඊට පස්සේ හේලම් කීමෙන් වැළකෙන්නේ අද්වේෂයෙන්. ඊළඟට රළු පරුක වචන වලින් වැළකීමෙන් වෙන් වෙන්නේ මොකෙන්ද? අද්වේෂයෙන්. ඊළඟට හිස් වචන කීමෙන් වැළකෙන්නේ මොකෙන්ද? මොන කුසල මූලයෙන්ද? අමෝහයෙන්. කොහොමද අමෝහයෙන් වැළකෙන්නේ? අභිත්‍යාවෙන් වැළකෙන්නේ මොන කුසල මූලයෙන්ද? අලෝභය කියන කුසල මූලයෙන්. ව්‍යාපාදයෙන් වැළකීම මොන කුසල මූලයද? අද්වේෂය කියන කුසල මූලය. සම්මාදිට්ඨිය යුක්ත වීම කියන එක මොකද්ද? මොන කුසල මූලයද? අමෝහය කියන කුසල මූලය. එනතුනි මෙන්න මේ විදිහට ලෝභ මූල 4යි, ද්වේෂ මූල 4යි, මෝහ මූල 2යි 10 බවට පත් වෙනවා. අලෝභ මූල 4යි, අද්වේෂ මූල 4යි, අමෝහ මූල 2යි වශයෙන් තමයි 10ට ගෙලියන්නේ. මෙන්න මේක පැහැදිලිව දැනගත්ත ශ්‍රාවකයා තමයි නියම ලෙස සීලය රකින්නේ. බ්‍රාහ්මණ සමාජයේ සීලය අපේ සීලය අතර වෙනස මේක. සමහරයන් විසාගෙන ඉන්නවා උදේට ඇවිල්ලා පිළිසෙල්ලක් කරවගෙන පිළ සමාදන් වෙලා උදේගෙන හවසට පිළ පාරාගෙන යන කේ සීලය. මේක සීලෙ නෙවෙයි. සීලෙ වෙනනම් මෙන්න මේ හේතු 10 ගැනම පැහැදිලි අවබෝධයකින් ප්‍රාණඝාතයක් වෙන්නේ නැව නම් එනකොටම දකින්න ඕන දැන් මෙන්න මේ වෙන්නේ දෙයෙන්ද. සොරකම කරන්න කිව්ව යෙදෙනව නම් යෙදෙනකොටම සරිතුව දැනගන්න ඕන මෙන්න ලෝදින් වෙන්නේ මේක. ආනවරදායක ක්‍රීමකට සිටවිල්ලක් වෙනවා නම් එනකොටම දැනගන්න ඕන මට මෙන්න මේ සිටවිල්ල ආවේ ලෝභෙන් කියලා. මේ වගේ කුසල අකුසල මූල දෙක ගැනම හොඳ සිංහියෙන් නිතරම ඉන්නට ඕන. දැන් ආතරි බණින්න ගහන්න කේරම් යන සිද්දනම් කොටම කටිකෝ දැනගන්න හේතුව. දැන් සිංහයට ගල ගහනකොටම සිංහෙත් කටිකෝ බලන ගලාපු ගැත්ත ඇතැම් විට ගල ගහපු නැට පස්සු දෝලයක්. අන්න සිංහ බුද්ධිමත් වෙනවා. අපිත් ඒ වගේ බුද්ධිමත් ශ්‍රාවකෙක් විදියට මේ වැරදි සිදු වෙනකොටම අපි දැනගන්න ඕනේ මේක සිටින්න සිදුවන්නේ කයින්ද වචනේද, මේක ලෝභයේ මුල්ලාද, ද්වේෂයේ මුල්ලාද, මෝහයේ මුල්ලාද, මේක අලෝභයේ මුල්ලාද, අද්වේෂයේ මුල්ලාද, අමෝහයේ මුල්ලාද කියන එක හැම විටම ඉතාම සිහියෙන් නිදාගත්තත් ඉතාම සිහියෙන් ඉදියන්නේ. ඒ නිසා පින්නතුනි සීලයයි ප්‍රඥාවයි දෙක එකට යන්නේ. ප්‍රඥාවෙන් බැහැර වෙච්ච කෙනා කියලා සීලයක් නෑ. බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවක් දේශනා කරනවා හරියට සීලය ප්‍රඥාවයි කියන දෙක එකහටදී අනිත්‍යක සීදීම හා සමානයි කියලා. අතක් හෝදන නමක් අනිත්‍යක සීකේකට අඳලා හෝදන්නේ. අන්නේ වගේ සීලෙන් ප්‍රඥාවත් ප්‍රඥානෙන් සීලයක් පිරිසුදු වෙනවා කියන්නේ. ඒ නිසා පින්නතුනි අපි අද්දෙක ගැට ගහලා හතර ප්ලාස්ටික් කලවල කිපියා කියලා සිල්වත් වෙන්නේ නැහැ. දැන් බොහෝ දෙනෙක් ඉඳන්නේ කය වචනේ සංවර කර ගැනීම සීලයයි කියලා. ඔතීලේ එක ලක්ෂණයක් ඒක නමුත් ඒ දෙක උනායි කියලා සිල්වත් වෙන්නේ නැහැ. එහෙනම් අද්දෙක ගැට ගහලා කටක ප්ලාස්ටික් කලවල අවුරුදු 100ක් ඉඳගෙන එහෙනම් අවුරුදු 100ක් හරිය සිල්වත් වෙන්නේ නැහැ. එහෙම උනා වෙන්නේ නැහැ. එහෙනම් ගොළු අයයි සීලයයි මොකක්ද සිල්වන්ත වෙන්නේ? නේද? ගොළු පැටින ලෝකෙම සිල්වතුම වෙනවා. ඒක වෙන්නේ නැහැ. ඇයි ගොළු අය කතා කරන්නේ නැහැ? කැරි ගොළු වැඩ කරන්නේ නැහැ. ඉන්න තුනේ බුදුදහමේ තියෙන සීලේ විශේෂත්වය මේක. එතකොට යම් කිසි කෙනෙක් කුසලයේ ධන්නමය කියලා කියන්නේ මොකක්ද අනිත්‍යයි. කුසලයේ ධන්නමය කියන්නේ කුසලයේ මූලයක් ගන්නවා. කුසලයේ අකුසලයේ මූලයක් ධන්නමය කියලා කියන්නේ සුගති ගාමී වෙන පැත්ත ගන්නවා. සැපලි පාක ගෙන දෙන ආත්මභාව ලිපදෙන ස්වභාවයක් තු ඒත් එකම ගන්නවා. මෙන්න මේ විදිහ කරෝටි මනුෂ්‍ය ලෝක, දිවි ලෝක, බ්‍රහ්ම ලෝක යන මාවත මේකයි කියලා ගන්නවා. ඒ වගේ නියම් කෙනෙක් අකුසල 10 දකින්නවා නම් ඒ අකුසල 10 සිදුවන ධාරත්‍රය ගන්නවා නම් අකුසල 10 සිදුවෙන්නට හේතු වන ලෝභ දෝෂ මෝහ කියන අකුසල මුල් තුන ගන්නවා නම් එයා ගන්නවා දුගතිගාමී වෙන සත්‍යය දන්නවා. දුගතිගාමී වීමට හේතුවක් දන්නවා. ඒ දුගතිගාමී වෙලිපදෙන ස්ථානය දන්නවා. කුසලය සහ අකුසලය දන්නා ස්වභාවය සම්මා දිට්ඨිය කියන්නේ. මේකට අපි ගැන විවරාරේ extra වචනයක් දෙනවා මේක දන්න කෙනාට. මොකක්ද දන්න කෙනා කියලා කියන්නේ? නැත්නම් විතරක් කියනවද? මේ කුසලයක් අකුසලයක් දුගතිගාමී වෙන මාවතක් දුගතිගාමී වෙන මාවතක් මේ දෙක පැහැදිලිවම ගන්න දෙනකක් තියෙන මෙන්න මේ දේ දන්නවා කියන මොන දේද මේක අපි කියනවා හයක් අතර ගන්නවා කිය. හය කියන්නේ මොකද්ද? දිව්‍ය ලෝක හය. හතර කියන්නේ සතර ආපාය. අපි මෙතෙක් කල් අනිත්‍යයට බලනවා යා හය හතරවත් දන්නේ නැහැ කියලා. අපි කී දෙනෙකුට දැනගත්තද නේ? දැන් බලන්න මේ බැනුම කාටද කියන්නේ නැවද? කන්නාඩි විතරයි කියලා බලන්න නම් මේක නේද? හය හතර මෙතේ දැනගින් ඉන්නේ නැහැ කවුද ඉන්නවා? ඔව් කන්නාඩි කී විතරයි කන්නාඩි ඉන්නේ කියලා. ඒ නිසා අන්න අද ඉඳන් දැනගන්න හය හතර. ඒක නාට අපි සම්මාන උපාධියක් පිරිනමනවා. ඔව් හය හතර ගන්නා කෙනා කියලා උපාධිය. මොන උපාධිය? හය හතර දන්නා කෙනාගෙන උපාධිය වුණා. ඕක තමයි ලෝකෙදී ලබන උපාධිය. ඒ ආත්‍රවේදී ආත්‍රපති පණ්ඩිත උපාධිය නෙවෙයි ඒ උපාධිය දිනාදමිට අපාගත වෙනවා. මේක දන්නේ නැතුව ඉන්නේ. ආචාර්ය උපාධිය දිනා මහාචාර්ය උපාධිය මහාචාර්ය පදවි දිනා එතනට අපාගත වෙනවා. මේ හය හතර දන්නේ නැති නිසා. නමුත් ඔබ මේ හය හතර දන්නවා නම් ඔබ මේ හය හතරේ හේතුව දැනගෙන මේ අන්තර දොරපෙළ හරි පිට වෙනා යනවා. ඔබ මුළු මහත් ජීවිත කාලයක් නැතිව ගත්ත හේතුව වෙනා දොර බල බලනවා. එන සාමයේ එක විටක් දැමිට අමතක වෙයි. මතකයත් එක නැවත නැවත සාකච්ඡා කරන මේ කාරණා කිපේ. හිත කය වචනේ සුන්දරී සිදුවන වැරදි ටික ඒ අකුසල 10 කුසල 10 අකුසල හේතු තුන කුසල හේතු තුන නැවත නැවතත් තමන්ගේ හිතවත් මකට කියන ඇත්තක සාකච්ඡා කළා මුදෝට මතකයේ සහෝරු කරගන්න බැරි වෙලාවත් මේ එකක් හරි අමතකුණා දෙන්නේ මොකට හය හතර ගන්න කෙනකින් බැනු මහන්න වෙන කොහොමද ඔබ හය හතරවත් ගන්න නැති කෙනෙක් කියලා ඒ නිසා හේකින් බැනු නොවසාන්න නම් මේක අපි මනරින් මතක තියාගන්න ඕනේ ඉන්නතනි අකුසලිය අපි දැනගත්තායි කියලා කියන්නේ අකුසලෙන් අපි මිදෙනවා. අකුසලෙන් මිදෙනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් අපට ප්‍රතිඵල එන්නේ නැහැ. අපේ දුක දිගාමි වෙන්නේ නැහැ. අපට අමුතෙන් බාහිර දෙයක් නැහැ. අපට මරණයෙන් පස්සේ තියෙන අනුභව ගන්න ඔකට අපිට ගැටලුවක් නැහැ. මියගිහිල්ලායි කරදර කරන දෙයක් නෑ දරුවන්ට මට තින්දෙන්නේ කියලා ළමයි මේ මාළුට කෑ කන්නේ කටේ ඉන්නේ මට ආවල්ගේ පූජා කරන්න දාන දෙන්න කියලා කරදර කරන නිම කරදර කරන්න ඕනේ දැම්මම හිතා දාගන්න දැම්මම අකුසලෙන් ඉඳෙන්න දැම්මම සුභතිය සිට පිටුවා ගන්න එහෙම කරෝදින් තමයි තමා සැබෑදෙන්න මේ දහම් ප්‍රතිපල ගන්නා වෙන්නේ පිනුතුනේ අකුසලයේ අකුසලයේ ස්වභාවය තමයි වපුරන එක දීතියයි ඒ දීතිය ප්‍රතිඵල බොහොම ලැබෙනවා අපි එක කොහොමද හිතවන්නේ ඒ එක කොහොමද හිතවන්නේ ඒ ඵලය කොහොමද ඒ හැටේ ස්ථානෙ වෙන හැදෙන ගහ ගහේ කොහොමද සිය දහස් ගණන් ලක්ෂ ගණන් නිර්මාණය කරනවා අර අනිමිලි රස තියෙන කොහොමද ඇටේ ඇති කරන ඵලය එවැනිම අනුකිරි ඵල එකක් දෙකක් නෙවෙයි. මේක හේතුඵල ධර්මයක් වෙනවා. අපි ඇතැම් වෙල කෙනෙකුට එක වරදෙන් කරන්නේ. ඒ වරදෙන් ඒ වගේම ප්‍රතිඵල 10000 ගණන් අපට ලැබෙනවා. මේක නැත්නම්. ඒ නිසා මේ කියන්නේ එක් අංගනාස්තික එළු දෙන්නක හිත සිඳා ඇය ඇඟ ලෝම ගණනේ ඉස්සකුම් ලබා කියලා. ඉන්නේ එක එළුවෙකුගේ හිතක් විතරයි ප්‍රතිපලය කොහමද ඇඟ ලෝම ධර්මයේම හිස්කපුන් ලැබුවාද මේක කවුරුවත් කරන්න දෙයක් නෙවෙයි මේක කාණී කරම හේතුඵල ධර්මයි ඒ වගේම කුසලයක් එහෙම කුසලේ එක බීජයක් වපුරන්නේ අපි එක කාණී වහන්සේ කෙනෙකුට අපි දානයක් දෙනවා මහා සංඝරත්නය අරමුණු කරගෙන අකංකේයයන් අප්‍රමේයයන් මහා පුණ්‍යස්කන්ධයන් අසංකේය වූ අප්‍රමාණ වූ මහා පුණ්‍ය සංජයක් ලැබෙනවා. අපි වසුරන්නේ එක නුග ඵලයයි. ඒෙන් ලැබෙන ඵල 10000 ගණන්. අපි කුඹරට දාන එක වී ඇටයයි. ඒ වී ඇටෙන් හැදෙන ගහේ වී කරලේ 100 ගණන්ක් තියෙනවා. දෙන්නුතුනි කර්ම චක්‍රය කවුරුවත් කරන දෙයක් නෙවෙයි. මැවුම් කාර දෙවියෙක් කරන දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධර්මවල සිද්ධාර්ථය නෙවෙයි. ඒ නිසා අනිමිරි ඵල අතමැති නම් අනිමිරි බීජ වපුරන්නේ කාට කරන්නේ මිහිරි ඵල කැමති නම් මිහිරි ඵල ලැබෙන විදිහේ මිහිරි බීජ වපුරන්නේ ඒ වගේම ප්‍රතිපදාවක් ලැබෙනවා යම්සේ යම් බීජයක් වපුරන්නේ ඊට සමාන ඵලයන් සංගාපට ලැබෙන්නේ. ඒ නිසා බීජ වපුරනහම කපන්න යන්න වෙන්නේ ගොයන් තමයි. උදු වපුරනහම ලැබෙන්නේ උදු. මුම් වපුරනහම ලැබෙන්නේ මුම්. අනිත් පැයට කරදර හිංසා කරා නම් අනාගතයේ සැප බලාපොරොත්තු වෙන්න එපා. අනිත්‍යයේ විදකඩන් වලට හානි කරා නම් අනිත්‍ය සංස්කෘතික විදකඩන් සමන් සංස්කෘතව කරගත්තනම් අනිත්‍ය විදියට අනාගතයේ සම බලාපොරොත්තු වෙන්න එපා. නිරෝගී වෙන්නට රෝග ඇති කරා නම් අනාගතයේ සම බලාපොරොත්තු වෙන්න එපා. සමජයෙන් ඉන්න බේද කරා නම් අනාගතයේකට සැප විපාක ලැබෙන්නේ නැහැ. සැප විපාක ලැබෙන්න නම් සංකල්ප සමාන සංකල්පව කියන දෙයක් වෙනස් කෙරුවට දෙන්න. අසමගිව ඉන්න කෙනෙක් සමුදි කරන්න. ලෙඩ වෙලා ඉන්න කෙනෙක් නිරෝගී කරන්න දෙහිසිකම් කරන්න දෙන්න. වයසට ගිහින් ලෙඩ සංවැදී ඉන්න කෙනෙක් කුවපත් කරන්න. එයාට උපස්ථාන කරන්න. දෙහසක් නිසා හොයාගන්න අමාරු වෙනකොට දෙහසක් නිසා හොයන්න දෙන්න. ඉගෙන ගන්න මහන්සියෙන් ඉන්න අකරණ දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවෙකුට පොත්පත් ටිකක් අපත් වෝතම දැන කියලා කරන් දෙන්න දැන පැහැලා කරන් දෙන්න. සමා ආරම්භයෙන් එක පැන්සල වෙන්න පුළුවන්. ඇතැම් විට ආසම්භාව 30ක් 1000ක් මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන් අර පිළි. වෙන්න පුතේ ස්වභාවය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමං සම්මාගමිච්ඡති. උදබින්දු නිපාතේන උදකුම්බෝපි පූරති පූරති දීරෝ පුඤ්ඤස්ස සෝකසෝකං යාසිනා කුසලය කියලා කුඩාය කියලා අවමස් කරන්න එපා. නුවණැති කෙනා කුඩා කුඩා පින්කම් කරලා කාලෙකදී මහා පුණ්‍යවන්තයෙක් බවත් පත් වෙනවා. හරියට වතුර භාජනයකට වතුර බිඳුව බිඳුව දමලා කලකදී මහා වතුර භාජනය පිළිල ගියා වගේ අපි කවදා හරි පිළිල යනවා. ඒ වගේම දේශනා කළා මාව මන්නේත පාපස්ස නමන්තං ආගමිස්සති උදවිදුනි පාතේන උදකුම් ගෝති පූරති පූරති බාලෝකාවස්ස ඕකසෝ හම්බ්‍යාතිම අකුසලෙන අයහපත උදාය කියලා අවමන් කරන්න එපා. උදාවෙන් හෝ කරන අකුසලය කලක් එකතු වෙලා මහා අකුසලය පාට පත් වෙලා ඒ අකුසලයක නිසාම අපි දුකට හැදෙවි නැතුව ඒ නිසා නුවණැති අය අකුසලෙන් මිදලා කුසල් දහමෙන් යෙදෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී කිය පුණ්‍ය දාන කියලා පාන වහන්සේ කියනවා. අහලා තියෙනවද? මේ පිළිතුර මහා රහතන් කුණ්ඩදාන හාමුදුරුවෝ ගැන නෑනේ දෙන්න. අහලා තියෙනා ඉන්න නාතුස්සන් බලන්න. වාසේ කුණ්ඩදාන හාමුදුරුවෝ ගැන කියනවානේ මේකට සම්බන්ධ එකක් නිසා. පිළිතුරේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී කුණ්ඩදාන කියන හාමුදුරුවෝ කෙනෙක් මේ සාමිල් වහන්සේ යම්නම් තැනකට යනවා නම් බලන ඇයට පේනවා මේ සාමිල් වහන්සේ කියන්නේ සාමිනාන් දෙත් එකම ගෑනු කෙනෙක් වෙනවා. ඒ ළඟින්ම ගෑනු කෙනෙක් වෙනවා කියන්නේ. දකින්න දකින්න කෙනා බලනවා මේ සාමිනාන්ට සුසුතියක් කියන්නේ. මේ සාමිනාන්ට බලනකොට පේන්නේ නැහැ. අන්තිමට එන්න පුත්‍රජාන මහත් එකකටත් කියනවා. නමුත් මොන මහන්සේ රහත් වුණා රහත් වුණත් එකම මේ කතරොත් තමයි. මොකද මේකට හේතුව? මොකද මේකට හේතුව? මේ ස්වාමීන් වහන්සේ මීට බොහෝ කලකට ඉස්සෙල්ලා අදීත බුදුවැඩේගේ ශාසනයේ මතක හැදෙන කාර්ය බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතාම සමජීවී විදිය ස්වාමීන් වහන්සේලා දෙන්නේ කියලා. ඒ කාලේ බොහොම දීර්ඝායු ප්‍රතිවිත් කාලය අවුරුදු 20,000ක් ඉල්ලවත් රට කරාමි ස්වාමීන් වහන්සේලා දෙන්නා. ඉතාම සමජීවී මේ ස්වාමීන් වහන්සේලා දෙන විතරම යන්නේ එකටම යන්නේ. පිළිපාත කියන ධර්ම කාර්යකාරීයන් එකටම යන්නේ. මේක දැන් එක්තර දෙවිදෙනෙක්. දැකලා හිතුවා මේ දෙන්නා හේද කරන්නේ. මොකක්ද කියන්නේ මේ දෙවියා? මේ දෙවියාගේ ආකාරය වෙනස් කරගෙන කාන්තාවක් විදියට ආවා මේ දෙන බෙර කරන්න. කොයි අවස්ථාවකද එක්තර අවස්ථාවක මේ ස්වාමීන් වහන්සේලා දෙන මහාමග වඩිනකොට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා මට පොඩ්ඩක් දැහැරට යන්න ඕන කියලා පොඩ්ඩක් කැලේට ගියා. කැලේට ගියා කරන්නේ. ගිහිල්ලා ඒ කැලේ ටිකක් එන්න ප්‍රමාදුණු කොහොමාරි එනකොට ඒ එනවත් එක්කම මේ දෙවියා පරිසරයේ අරගෙන මේ ස්වාමීන් වහන්සේට නොපෙන්නා කරන බලන ස්වාමීන් වහන්සේ විතරක් තියෙන විදිහට කාන්තාවගේ රූපයක් නිර්මාණය කරලා කාන්තාව නිකන් දුසිරිතේ හැසිරුණා වගේ ඇඳුනොත් හරිගස්ස ගත්ත එන විදිහට තියෙනවා. අර වනිදගේ සංඝස්තනයක දැක්කේ නැහැ. ඒ සංඝලන්ට එහෙට පේනොත් නැහැ මේක. මේ දෙවියන් එක සැලැස්සියා අනිත් ස්වාමීන් වහන්සේට පේන විදිහට විතරයි. ඊට පස්සේ අර අනිත් ස්වාමීන් වහන්සේ මේක දැක්කා එන්නත් පරක්ුණ මේ රූපයක් දැක්කා ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ ස්වාමීන් වහන්සේ වැරදි චර්යාවක් ඇතුළු නැහැ කියලා. මේ ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ දුක්ති නැහැ බලන්න මේ වගේ අනාචාරයක් කරා මේක අපේ මහානකමට ගැළපෙන්නේ අර ෆයිනන්ස් කෝ නෑ එහෙම කිසිම දෙයක් මගේ ඇති වුණේ නෑ කියලා. නැවත නැවතත් කිව්වා. කිව්වට පිළිගත්තේම නෑ මේ හාමුදුරුවෝ. ඉතින් දෙකට දැකපු එක මේක බොරු වෙන්නේ නෑ කියලා. අන්තිමට මේ දෙන්නම වාණි වෙන්නේ සංඝයා වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලා සීමා මාර්ගයෙන් ගිහිල්ලා ඒ පොහොය කර්ම කරන අවස්ථාවකදී මේ පාර අනිත් පාර දැකපු ස්වාමීන් වහන්සේ චෝදනා කරා. මේ ස්වාමීන් වහන්සේට දැන් ඔබ සමදව නෑ දුස්ති නෑ කියලා. අර ස්වාමීන් වහන්සේ නෑ එහෙම කිසිම දෙයක් මගේ අතේ මොෙන්නේ නෑ කියලා නැවත නැවතත් කිව්වා. මේ අවස්ථාවේ පින්නතුනි දැන් අර දෙවිය දැන් මේක බලන් ඉන්නවා. දෙවිය දැනගත්ත දැන් මේක බලවත් අකුසලයකට යන්නේ දැන් මේ සංවේදයක් කරන්නේ කියන්නේ සංවේදයක මහා බලවත් අකුසලයක්. ඒ නිසා අර දෙවියා තමන්ගේ දීල දෙය සින පෙන්නිටල කිව්වා මෙන්න මෙහෙම. මේ ස්වාමීන් වහන්සේ මේ වරද කරේ නෑ මමයි මේ තේන විදිහට සැලසුවේ කියලා අර කාරණය ඔප්පු කරලා දුන්නා. අර කියලා ස්වාමීන් වහන්සේ පිළොන් දෙනා පිළිගත්තා. අර දැකම ස්වාමීන් වහන්සේ දෙයක තේරුම් ගත්තා. නමුත් අර කලින් තිබුණු විදිහේ සම්පූර්ණ තිබුණේ නැහැ පත්තේ. ප්‍රතිවිධි ඉන්නවා තමයි නැති වෙලා. මේ හාමුදුරුව මේ දෙවිය ඊටපස් සමහවත් ගැටැවිලා. නමුත් බිදුදු මේ කරපු අකුසලිය බලවත්. ඒ අකුසලිය බලවත් නිසා බුද්ධාන්තර කල්පයක් නිරේහිය. නමුත් අතර පින්දාම් කරගෙන අප කෙනෙක් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාමණේරදී ඥාන මහණෙනි අවස්ථාවක් ලැබුණා. නමුත් බිදුදු මොකද නිර්මාණය මේ දෙවිය දැන්නේ මනුස්සරෝකරවිලා මිනිස් එක්ක දෙපෙළලා දැන් සාසනේ මහණ වෙලා. දැන් මොකද කරන්නේ? ඔව් අර අරමේ ඉරේ කල්පයම දුකින්දා. ඉතලාගේ දැන් මේ තේන්නට යනවා දැන්. ඉතල ටික. මේ සාමිනාන්සේ යන්නේ අරගෙන ඔවර කන්නවා. දකින්න දකින්නයි අපිට දෙනාම ඊටක. බලන්න කියලා අර සාමින මහත්තයා කියන්නේ. දැන් අපිට කර්ම විපාක දෙන්න ඕන වෙලාවේදී මේ අපේ ඇහැට නෙමෙයි කර්මය එන්නේ. මේ බලන කෙනාගේ කර්ම බලන කෙනාට නෙමෙයි කියන්නේ. මේක තමයි කර්ම ලක්ෂණය. සමහර විට අපි අතරේදී කෙනෙකුට වතුර ගොන්න අවස්ථාවක් අහිමි කරගන්නවා. අපිට හැමිට වතුර තියෙනවා. වතුර නංගා තියෙනවා. වතුර තියෙනවා අපිට. හැමිට වතුර ටික අතර ගන්නවා ගන්නකොට නිදි වෙනවා. සමහර ප්‍රේතයන්ට මොනවා කරනවා? කැරොල් ස්වාමීන් වහන්සේ යටිපිට අම්ම කෙනෙක්. දිනක් කැරොල් ස්වාමීන් වහන්සේ පින්න පාටි වැඩම කරනවා. පින්න පාටි වැඩම කරන අවස්ථාවේ එක්තරා විරක්මක ආශාවක් ඉගෙන කෑනාන පොඩිය පොඩිය කිය. කැරොල් ස්වාමීන් ගලුවනේ මොළේ කිය. බානඹරමි ප්‍රේතිය. මේ අතීත ආසුභාවේ කාරණා කීපකට හරි කැරොල් ස්වාමීන් අම්ම කෙනෙක්. එයාට බහිනේ මෙයාම විද්‍යාස්ත්‍රිගතනේ නමුත් අරිපුත ආන්දර ඒ කාලයේ ඉන්න කාලේ මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සාසනික සිද්ධාන්ත කරන කෙනෙක්. ඒ අවස්ථාවේදී මේ පුතා තේිනම් කරනකොට මේ අම්ම කියනවා මොකද? ඔයි ශ්‍රමණයන්ට දානේ නෙවෙයි වතුර ටික ගත්තා දෙන්නමද නැහැ. මොන බලන්නේ වචනේ කොච්චර බලවත්ද කියලා. දැන් අපි ඉතින් වචනේ ඉතර බලවත් නැහැ කයින් කරොත් විතරයි බලවත් කියලා. අර වචනේ විතරයි කියුවේ. යන් භාවිතිත වේදා අල්පයක් නිරේදුන් කියලා අප ආයතේ දරෝකි වතුර වතුර ළඟ මිනි විලක් නම් ඉන්නේ වතුර දෙන්නේ නැහැ ඇතැම් වතුර ටික අතර ගන්න ගන්න කොට මිනි දෙන්නේ ආර්මී ස්වභාවය මේක ඇති කොහෙද සමා කැමති කියලා තියෙනවා අනිත් පැයට වතුර නොදී ඉන්නට කැමති තමයි අපි කැමති දේ තමයි ලැබෙන්නේ අපිට දැන් අපි කෙනෙකුට හානි කරා නම් අපි ඒකට කැමති යන්නේ හානික දැන් වතුර වෙනවා අපි අපි හානියට සතුටු වෙන්නේ කියලා කියන්නේ මේක කවුරුත් කරන දෙයක් නෙවෙයි අපිටත් මේ හානිය වෙනවා අපි කැමති දෙන්නේ හැම වෙලේම දැන් කෙනෙකුට දුවේකෝ පොතේ හොඳට ලස්සන ඩිම ඉගෙන ගියාට අපි ඊළඟට කරදර කරනවා විවාහ සමත් වෙන පාඩම් ගන්න දැන් තමාගේ කැමැත්ත මොකද්ද තමාගේ කැමැත්ත මේ දූ දරුවන් අර දූ දරුවන් විවාහේ අස්මත් වෙන කැමැති අනිත් පැත්තේ මොකද වෙන්නේ අපට ලැබෙන දරුවන්ට තර ලස්සනයි අපි කැමති දෙන්නේ නෙවෙයි ඔකේ නැත්නම් එනිසා සමා කැමති දේ තමයි Taman හැම වෙලින් සා සමා යහපත් නදී අනිත්‍යයෙන් කරන්න ඕන. පිටසනේ මෙන්න මේ අකුසලය මෙන්න මේ කුසලය. අපි හරියට තේරුම් ගන්නවා. අපි පිටසනේ මේ බුදු දහමේ මහා නිලහණයක් අපි ලබා ගන්නවා. අපි සම්මාදිතිය ලබා ගන්නවා වෙනවා. අපි වඩාතුම වටිනා වශයෙන් කියන හය හතර දැනගත්තුවයි වන්පත් වෙනවා. අකුසලයෙන් මිදෙනයි වඩපත් වෙනවා. කුසලයෙන් කරනයි වඩපත් වෙනවා. දානමයන් පුණ්‍ය කිරිය වස්තු, සීලමයන් පුණ්‍ය කිරිය වස්තු, භාවනාමයන් පුණ්‍ය කිරිය වස්තු. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්ඛ්‍යා නිතරම අපි කරනවා. නිතරම පිළිින් බරව ඉන්නේ. සීලත බරවත් වෙනුනේ. අපේ ජීවිතේ නිතරම කැප ලැබෙනවා. ඒ විඥාන් සංසිද්ධියෙන් මෙලව දිස්සබෙන අක්කට දිස්සබෙන අස්මි ලෝකයේ පරන්තිද වෙනව දිස්සහලෝදී නමුත් සීලතුනි මේ සීනමේ කුසලයේ කිරීම බුද්ධෝත්පාද කාලයක විතරක් නෙවෙයි අබුද්ධෝත්පාද කාලවල ලෝකයේ මිනිස්සුන්ට ලැබෙන වරක් ප්‍රසාදයක් නමුත් මේ වාණික සැප සම්පත් එක ලැබුණාට අපි දුකෙන් නිදහස් වෙන්නේ නැහැ අපිට කොච්චර ධනගතන් තිබුණාද කොයිතරම් උගස්කම් තිබුණත් කොයිතරම් ඉන්නකම් මේ රැකියාවක් තිබුණත් ළඟ වෙනකොට අපි මානසික දුක් වෙනවා මාළු වෙනකොට අපි දුක් වෙනවා. අපේ සමීප තම ඥාති ජීවිතේ සමු ගන්නකොට අපි දුක් වෙනවා. අපි කේන්ති ගන්නවා, අපි අනිත් පැට බඳින්න ගන්නවා. මේකෙන් නිදහස් වෙන නම් අපි මොකද කරන්නේ? මේ දුක ඇතිවන මේ සම්මානිකයේ පෙරට වඩාත් මේ දුක ඇති වෙන්නේ හේතු අපි නොනින්න දකින්නට වන්. අපට සංවේගීය දුක බලාපොරොත්තු කඩවීම කඳුල වේදනා ඇති වෙනවා නම් ඉතේ කලබල ගැටියක් ඇති වෙනවා නම් ඇයි අපට මේ නැති වෙන්නේ? ඇයි මේකට හේතුව? අපි උදාහරණයක් ගන්නම්. අපි දැන් අද තීර සමාදන්ගෙන ගෙදර යනවා. ගෙදර යන ගමන් අපිට මගදී හම්බුණ ලොකු මැණිකක්. වටිනා මැණිකක් අපට හම්බුණා. හරිම සතුටින් දැක්කාම මතක් වෙනකොට ඒක සතුටක් දෙන්නේ. ආම් වටිනා මැණිකක් වන පාරේ හම්බුණා. හම්බෙච්ච ගමන් වට කරන්නේ අපි. වට පිට මඩවට බලන නේද? ඒක බෑන්ඩේජ් එක අරන්. සමාදන් වෙන්නේ නැහැ. අද අපි ආසන්නේ තමයි මාසඳුරු කරලා නැහැ. ඊට පස්සේ ගෙදර මේක අරන් යනවා. අරන් ගිහින් මොකද කරන්නේ? මෙතන අල්මාරිය තියෙනවා මේ. අල්මාරිය කියන එක අල්මාරිය ඕන හොරෙක් කාවත් ගන්න පුළුවන්. ඒ නිසා අල්මාරිය කියන්නේ ඊට පස්සේ වෙන තැන්වල තියෙනවනේ. තියෙන තැන් දාන්නේ මේක ඇත්ත නේද? තියෙන තැන් දාන්නවනේ. ඇන්දේ ආස්තේ ඔකෝටේ ආස්තේ මේක ආස්තේ නවත් නැත්නම් දුමේ. එහෙමත් නැත්නම් ඇතැම් විට පොළව පොතන ඇතැනක මාස් කළා ලකුණු කළා වල දාන. ඔයගේ තැනක සම්මත. කොහොමද කියන්නේ දැන් ඉස්සර හොඳට වෙනස්කම් ඉන්නේ කියලා දැන් නිදිය ගන්නෙ නෑ. අර කරෑමකට නැතිදක පරණ පීඩේ කියලා අටක ඉඳන් ඉස්සර කෙලකෙටින් ඉන්නේ දැන් ඉස්සර පන්තර තුන් හතරක් ආවම දැන් එනම් පාර ගන්න කඩුව දැන් ඉන්න දැන් මේවා දාගෙන ඉන්නවා. ඊට පස්සේ බැරි වෙලාවත් කවුරු හරි ඕක හොරහන් කරන්න ආවොත් හරියට මේක දැන් ඉන්න. දැන් මේ වටිනාම මණිකක් නේද තියෙනවා. මේක බැරි වෙනවා කවුරු හරි හොරහන් කරන්න ආවොත් මොකද කරන්නේ? ඔව් බනින්න පුළුවන් නම් බනිනවා. ගහන්න පුළුවන් නම් ගහනවා. අතට මොකක් හරි අමොමකින් ආවුදයක් ජීවිත හානියක් කළාම මේ මරණ කරනවා. නොකරනවා නේද? අපි කරන්නේ නේද? ඒක තමයි ඒක. දැන් මාර්කෙන්නේ මරණයට කරා පත් කරන කක්කට අපි මෙහාම. දැන් මොකම කාලයක් තියෙනවා මොකම කාලයක් තියෙනවා මෙයාට ඕන වෙනවා මේක කොහොම හරි විකුණන්න. දැන් මේ මැනික කරගෙන යනවා. දැන් මැනික වෙන දොයින රීතියකට යනවා. ඊළඟට දැන් මේ මැනික විකුණන්න යනවා. විශේෂයෙන් කෙනෙකුට එක කඩේකට දෙන්නවා. එන්නවා මොකද කියන්නේ? දැන් කියන එක මැනික අපේ මේක දීතුරු බලන්න. ඒ දීතුරු බලන්නේ මේකේ පාට දීතුරුනේ. කණිවාරනේ. මියා විශ්වාස කරන්නේ මේ බොරුවක් මේ මා මුලා කරන්න කියලා කව කඩේකට. මේ කඩේ රුචිය මොකක්ද? මේක විදිහට කරක් කියලා කොහොමද කඩවන කැමති එකටම යනවා. ඊට පස්සේ දැනගන්න මේක විදිහට කරක් තමයි. ඊට පස්සේ අර ගණන් කරන්නේ දානවා අයිඩ කරනවා. ගෙදරවට පස්සේ බලන්න කිව්වොත් ඊට පස්සේ අරගල හංගනවා නාර කරවන්නේ. අල්මාරියේ තුමේ හංගනවද මෙට්ටයක් වෙයි. ඊට පස්සේ අර මේ අර ගණන් අරගෙන කවුරු හරි යනවා වරිනවද? ගහනවද? මරන් යනවද? මොකෝත් නැහැනේ. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? දැන් ඉස්සෙල්ල ගහන යනවා දැන් ගහන්න යන්නේ නැහැ. ඕ අර මුලදී අපි වැඩිපුර ආශා කළා. යමකට වැඩිපුර ආශා කළායි කියලා කියන්නේ. යමක් පිළිබඳව ඉස්සෙල්ල වැඩිපුර සිනාව සුණායි කියලා කියන්නේ. මනක තියාගන්න තියෙනවා ඒ තාම ප්‍රමාණයක් අනිත්‍යයේ. ඊයේදී අනිත්‍ය වෙනකොට ඒ දේ වෙනස් වෙනකොට ඒ දේ අනුසතු වෙනකොට අර ප්‍රමාණයටම අපි වේශය හට ගන්නවා. අර ප්‍රමාණයටම හිතේ කැන්දීම ඇති වෙනවා. අර ප්‍රමාණයටම ධොමනසට පත් වෙනවා. ඒ දෙකටම මුළු නේතින ආසන්නම හේතුව ලෝභය. ලෝභයද නිකන් දෙයක් නෙවෙයි හේතුනේ. ඇයි ලෝභයට ආරම ලෝභයට පත්ුනේ ඇයි? ලෝභයට ඇතුනේ පින්නතුනේ නියම සම්මානෙදයක් නැතිකම. නිෂ්ක්‍රා දෘෂ්ටිය මොහය ඔන්නෙහි තු හරියට නොවේ දැක්කනම් මේක මේ වටිනා එකක් නෙවෙයි කියලා අර කච්චර බදා ගන්නෙත් නෑ නිදි මරන්නෙත් නෑ අච්චර මහා දුකක් වෙන්නේ නෑ පින්නදී මාතක තියාගන්න ඒ සිද්ධාන්තයම තමයි අද අපි යම් කිසි වටිනාකමක් ආරක්ෂා කරනවා නම් දැනට ගේ හෝ වේවා, ඉඩම හෝ වේවා, දරුවන් හෝ වේවා, වාහන හෝ වේවා කියලා මේ යම් තාක් දේවල් ටික අද තමා ආරක්ෂා කරනවා නම් යම් තාක් දෙයකට තමා ලෝභයෙන් ඉන්නවා නම් මතක තියාගන්න ඒ ලෝභයේ තියෙන ප්‍රමාණයටම අනාගතේ අඳන්න වැළපෙන්න වෙනවා. දෝදරුවන් ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම් ඒ යම් තාක් ආකාරයෙන් කෘෂ්ණා දෘෂ්ටි මානවත්වයෙන් ඒ ලංකරගෙන ඉන්නවා නම් ගැටිමැදීමෙන් ඉන්නවා නම් ඒ තා ප්‍රමාණයට පින්නසින අනාගතේ අඳන්න වෙනවා. ඒ නිසා මේ ඇසුරෙන් මතක් කරගන්න, හොඳට නුවණින් බලන්න මේ අපි අද මේ ඇසුරු කරන දේවල් වටිනා දේවල් නෙවෙයි කියලා සැබෑලෙස නුවණින් ලකින්න. එහෙම නුවණින් දැක්කයි කියලා මේ එක විතර අත්තර කරවට යන්නේ නෑ. දරුවෝ වෙනුවෙන් ඥාතින් වෙනුවෙන් යුතුකම් ටික කරනවා. ධර්මයේ ගන්නට කෙනාටත් වඩා මේ යුතුකම් ටික කරනවා. අපයි යුතුයකම් එක කරාන්ට යුතුයකම් වලට ආඥාන් දුපු දෙයක් බලාපොරොත්තු වෙන්නේ. මේ යුතුයකම් කරන දේවල් අම්ම තාත්තා ස්වාමි භාර්යාවන් දූ දරුවෝ මේවා වෙනස් වෙන දේවල්. මේවා සැබෑලි තම සමාජ අයිති වෙන දේවල් නෙවෙයි කියන එක සමානුම නිදිතරම දකින්න. බාහිර දේ විතරක් නෙවෙයි පිටුනි. අප ඇසුරු කරන සමාජ සංස්කෘතිය සමාජයේ මුළුමහත් ජීවිත කාලයක් මුළුල්ලේ පෝෂණය කරපු මේ අපේ හැට පේන ශරීරය මේ ශරීරයත් අපට මිලනවා නම් පිටුදුනි. අනිත් දේවල් ගැන කවරක් අහන්නේ. වැඩි ගුණවත් අවුරුදු 100ක් ඇති මොකද වෙන්නේ? උපරිම 100ක් කියන්නේ උපරිම වශයෙන් 100ක් කියනකොට මොකද වෙන්නේ? මේ ගානේ නැත්නම් දෙන්නේ ශරීරවලට කොහෙද? ඔය කොලගාස්ත වලට, තේකාස්තලට පොර වෙන්නේ තියෙන්නේ. පොර අද මහා වටිනාය කියන ආඩම්බරෙන් මාන්නේ උඩඟුමමි මේ යාගෙන ඉන්න එක සමවරුදු 100ක් යනකොට තේගස් වලට පොර වෙමින් තියෙනවා. තේක ගස් වලට, පොල් ගස් වලට, මහෝගනි ගස් වලට පොර වෙමින් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා අපි මේ අතුරු කරන්නේ. ඒ නිසා මෙන්න මේ දේ පිළිබඳව අපි වැරදි විදිහට වැරදි කණ්ණාඩියක් දාගෙන මේවා මහා ලොකුවට හිතාගෙන මේ මහා දුක්ඛන්දරාවක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම් කියලා කියන්නේ මේ මහා දුක් වලින් අපුව නිදහස් කරගන්න. හරියට මේ දහම් අපි යම්කිසි දවසක තේරුම් ගත්තනම් මහා දුක් ගොඩක් අපි දිලිස් කියනවා. එදාට පින්වත්නි අපි බුදුහාමුදුරන්ට වඳින්නේ පොළොවේ ගැහිගෙනයි වඳින්නේ. අද නිකන් මරක් කියලා පොඩ්ඩක් කියලා දුවනවා. මේ දුක යම් කිසි දවසක තේරුම් ගන්න ගිය දුක දිමින් තිබ්බනම් එදාට බුදුහාමුදුරන වඳින්නේ තේරෙන්නේ මානිලා වඳින්නේ බුදු හදවතින්ම බුදුහාමුදුරු ඉන්නවා. ඒ තරම් ගෞරවයක් ඇතිනෝ මේ තරම් මහා නිධානයක් දෙන්නකො අර මහා මැණිකරට වඩා වටිනා නිධානයක් දෙන්න උත්සමයේ කියලා මහා ශ්‍රද්ධාවක් මහා ගෞරවයක් ඇති වෙන්නේ මුළු හදවතින්ම. ඒ ගෞරවයේ පින්නතුනි කිසිදු දෙයකින් වෙනස් වෙන්නේ නැහැ. ඒ ගෞරවයේ සමාජයේ ජීවිතේට හානියක් කරන්න යටුවත් වෙනස් කරන්නේ නැහැ. ඒ ගෞරවය මරණයෙන් පස්සේවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකයි තියෙන වාසිය අපිට. මරණයෙන් පස්සේ වෙනස් ආගමකට ඉපදුනත් වෙනස් මිත්‍යා දෘෂ්ටි ආගමක් වැළඳින කෙනෙක්ගේ දරුවෙක් ඉපදුනත් ඒ ඔක්කොම අත්හැරලා යනවා ලංකාවට. ලංකාවගේ රට වැටෙනවා. සමහර දැනටත් ඉන්න ලංකාවේ ඉන්න සමහර ආරම්භිකර ඉපදෙන අය ලංකාවට එනවා. සමහර ආරණ්‍ය වල ඉන්න ලෝකේ හැම රටේම ආපු මාමුරුයි. හානේ. ඊය අර දෘෂ්ටිවල නහුන්නේ. මොකද අපරේදී මේ සඳහා ඊට දිනු කරපැත්තා. ඒ නිසා පිළිතුනේ මහා වටිනා භාග්‍යයක් අපට ලැබිලා තියෙන්නේ. ඒ භාග්‍යයෙන් මේ ධර්මයෙන් අපි ප්‍රයෝජන ගමු. ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න මේ ඇත්තන්ට බොහෝ දෙනෙක් අදමිය උදව්පකාර කරනවා. මේ ශාලා හදලා මේ සුද්ධ පරිසර කළ බොහෝ දෙනෙක් මේ ඇත්තන්ට මේ සුගත ගාමි වෙන මාවත කියන්න මේ උදව් කරන අය. ඒ නිසා මේ හැම දෙනාටම කෘතඥ වෙන්නට ඕන. ඊළඟ අඩුපාඩු මං සිද්ධ වුණා අපි එච්චර කේන්දි ගන්න හොඳ නැහැ, පණින්න හොඳ නැහැ, සිරි මහන්න හොඳ නැහැ. හේද ඇති තාක් ගමි ඇත්තන් හැම දෙවින්නට ඕන. කෙනෙක්ගේ දුකේදී පිහිට වෙන්නට ඕන. සැපේදී නොමියට කමන්නේ නැහැ. දුකේදී පිහිට වෙන්නට ඕන. ලෙඩ දුක් වල අසරණ වෙච්ච රජු පිට වෙන්න ඕන. ඇයි ඒකට හේතුව තියෙනවා අපි සම්මාදිතියක් කරගන්න අපි දන්නවා. බුදුහාමුදුරු දේශනා කළ මේ ලෝක යම්තාක් පස්සෙන් ඉන්නවනම් අපට මරණය මරණයෙන් කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. මිනිසුන් අතර විතරක් නෙවෙයි දැන් මෙතන ඉස්සරහා ඉති බලුකෝ කරත් තියෙනවා. අපට සැතර එක ආත්ම භාවයෙන් හරි අප වෙනු වූ මහත් වෙනා අප වෙනු වෙන දැන් වෙන අපෝ පෝෂණය කරන මහත් වේක සත්‍ය දෙන්නකෝ. මේ තරම් අනාදිමත් කාලයක් අපි මේ සැතර ආවා. අපිට හැම දෙයක්ම පිළිතරලා තියෙනවා. ඒකට හොඳ ලස්සන උමාහාන්තිය බුදුහමේ තියෙනවා. ඇතැම්කට මේ ආත්ම භාවය යමනා කරන්නේ නැහැ. ඇතැම්කට ආත්මව සියකන සම්ම වෙන සාතර උදා කරගන්නවා. එනි කාපට කියනවට අය පොඩි පොඩි වැඩේ පිටු වෙලා අය අපෙන් වෙනස් කියන අපට හතරේ බොහෝ පිළිදෙ වෙනසයි මේ මෙයා සබහාවේදී අපට බොහෝ දෙනා පිළිද වෙනවා අපිට ඒක හිතෙන්නේවත් නෑ උදෑසන බලන්නත් කඩේට ගිහින් මොන හරි කෑමක් බීමක් ගන්නවනම් අපි සල්ලි දීලා අරන් එනෝ නේද මේ කෑම බීම හදන්න උදේට මේ කෑම ගන්න බණිස් ගෙඩිය පාන් ගෙඩිය හදන්න හදපු අය අපට එකපාර උදේට කණි කමුණාද? මේ පාන් හදපුවාය, මනස හදපුවාය, මුළු රැයක් නිදි මාර්ගිතම හරි එක සැලේ. දෙකේ වල වැඩ ගන්නෑ, රැන් ගන්නෑ, තවත් නිදා ගන්න ගැස්සේ. අපි වෙනුවෙන් මේකත් නිදි මරන්නේ. අපි කවදාත් විතර කිසියරක් තියන දෙයක. අපි හිතලවත් නෑ නේද? අපි සල්ලි දෙනවා තමයි අපි සල්ලි දුන්නට තියෙන අපි වෙනුවෙන් බොහෝ දෙනෙක් උපකාර කරන්න ඉන්නවා. අපි මහා මාර්ගයට බැහැලා අපි වාහනේ යනවා. පාරේ වැඩ කරන කීදෙනෙක් අවකාශයක ඉඳගෙන දහදියම ගුරු වගුරුනඳ අපිට අර සුව මහත්ලෙස වාහනේ යන උදව් කරනවා. අපි කපෝ අපි හද පාරවල යන අපි යන්නේ. වෙන අය දහදියම ගුරු වගුරුවල අපෝ පාරවල යන අපි යන්නේ. කෙල්කා බොහෝ දෙනෙක් අපට පිළිත වෙනවා. ඒ පිළිත වෙන අය කියලා අපි තියෙන පොසක් ආයෙත් දුක් වෙනට ඕනේ කියලා සතුටු වෙන තියෙන ප්‍රධානම ලක්ෂණය. බුදුහාමුදුරු දේශනා කරනවා කේවලාශේ සාධික වේ සත්පුරුෂ භූමී යදිදාන් කතන්සා කත වේවි කියලා. ලෝකේ යම්කා සත්පුරුෂ ධම් කියලා දේවල් තියෙනවා නම් ඒ සියලුම ධම් වල හදනම සැලුණ සැලකීමක් කියලා. දැන් මේ දිනතු මෙතන පිළ සමාදන් ගන්නකොට ඒක විතරම නැගිට හැකිදලා නහොද නැහැ. මෙතන යනකොට මේ වහකුල වල සුද්ධ පරිත්‍ර කළා තමයි යනවා. අන්න එහෙම ගියොත් තමයි සත්පුරුෂ කෙනෙක් වෙන්නේ. එල් සාස්තලුණ සැලකීම තමයි කෙනෙක්ගේ කෙනෙක් සත්පුරුෂයෙක්ද නැද්ද කියලා බලන්න ප්‍රධානම ලක්ෂණය. එල් සාස්තලුණ අපි හැකිතා අකුසලෙන් මිදෙමු, කුසල කරමු, ලෝභයෙන් හැකිතා අඩු කරගනිමු, සම්මාදිට්ඨිය පෙරට කොටගත්තු අමෝමෙන් යුක්ත ප්‍රඥාව දිනුකිරීම සඳහා වඩ වඩාත්ම අපි ධර්ම ශ්‍රවණය කරමු. ඒ අහනකම අනුව බුදුමාහතුරු දේශනා කරපු සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවෙන් අපේ ජීවිත අපි සකස්සා ගන්න එසේ කටයුතු කිරීමට කෙරුවන් සරණින් මේ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාසිර සම්පත් කරකේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි විශේෂයෙන් මාධ්‍යවාද කරන මේ පිළිතුරුන්ට බොහෝ වේලාවක් මම එතන හිතගෙන වාඩි වෙලා අහපු දිගම බලන්න වෙන්න පුළුවන් අද අමාරුයි කියාගෙන ඉන්න පුළුවන් නේද? මාත් එක්ක අමනාපෙන් කියලා ගන්නෙත් නෑ. නම බොහෝ වේලාවක් වෙනදක වඩා බොහෝ වේලාවක් මේ නැත්තම් එක තැනක වාඩි වෙලා බණ අපවස්තාව අපි මුලදෙම කිව්වේ ඒක අර සද්ධාන්තික රජතුමා හිටගෙන මුළු ශුන්‍යම රාජ්‍යයේ බණ ඇහුවන අපට වාඩි වෙලා හන්න බැරි වෙන්න බෑ. ඒ නිසා හෝරා දෙකක් කියලා කියන්නේ ලොකු වෙලාවක් නේ, පැය දෙකක් කියලා කියන්නේ. මේ දුක් විනාඩි පහක් විතර ගියේ වැඩි වෙලා ගියේ නෑ. ඒ නිසා මේ ඇත්තන් හොඳින් ධර්ම ශ්‍රවණය කළා, ධම් ගෞරවයෙන් අවධානයෙන් ධර්ම ශ්‍රවණය කළා. අප මේ රැස් කරගත් සියලුම කුණ ධර්මයන් අප නම් හිමිය ගොස් ජම්සාත් ඥාති මිත්‍ර ආදී සිල් බලාපොරොත්තු වන වෙස්නම් ඒ සියලුම ඥාති උදමේ තීමන බෝධන් වෙස්වා. ඒ වාගේම තීමන බෝධන් කිරීමට නොහැකි ඔයම් කෙනෙක් ඉන්නවා නම් අනුමෝදන් කරවන ඥාති නොමැති සත්‍යයන් යම් සාපීත්‍රයේ ඉන්නවනම් සින් අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙන්නේ. ඒ හැම දෙනාම අප විසින් කළා වූ මේ පින් ඔවුන් විසින් කරන ලද පුණ්‍යඥාස්සේ අනුමෝදන් දෙත්වා ආසන ප්‍රාර්ථනාවෙන් අප සිමන් මෝදන් කරවමු. ධම්මේ යාකේනම් හෝතු සුඛිතා මන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා මන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා මන්තු ඥාතයෝ. සම්මාදෘෂ්ටික දෙවියොත් මේ දිනම මොදන්ව ඔබ හැම දිනමත් අපේ රටේ සම්බුද්ධ ශාස්ත්‍රණියත් බොහෝ කාලයක් වමින් ආරක්ෂා කර දෙස්වා. මේ පිළිගුණ හැම දිනා හේම නිවෙස්වල ඉන්න ඥාති මිත්‍රාදීන් දූතරු මෞද්‍යවම් යාදී ජීවත් වෙන හැම දිනාටම දෙවියන් වේ දෙහන් ආරක්ෂා වරණය කර සේවා. මේ පිළිතුරේ මෙබඳු පිටම් කරන්න මේ පරිසරයේ සකසා දෙන විහාරස්ථානය ගරු කර විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාර වාසී ස්වාමීන් වහන්සේලා හැම දිනාටම ඒ වගේම මේ සඳහා සියලු මාර්ගෝපදේශයන් සපයන අපේ ගරුතර මොරවක සෝර ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින්තුන් යක උපස්ථාන කරන දායක කාරකාදී හැම දිනකටම දෙවියන් ගේ දෙහැන් රැකවරණ ආශිර්වාදයක් කරන දේවාන්තර සතුමින් අපි දෙවියන්ට සිම්මන් මොදන් කරෝමි. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහේති පුඤ්ඤන්තං අනුමෝදිස්වා ධර්ම ශ්‍රවණයේ කෙරෙහි රැස්කරගත් සියලු මුදන්යන් දෙමාරේ ඔබ හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන් දේවා නිරොග් නිරෝගී සම්පත් කර දේවා ජීවත්වන කාලේ සතුටින් සැනසීමේ ජීවත් වීමට ඔබ හැම දිනාටම මේ පින්කම ආශිර්වාදයක් දේවා පරලෝ ජීවිත සුභ දිනාමීව ප්‍රාර්ථනා කුල උතුම් මොණිවන් සරයන් කර සේවා සිරසා දුක්ඛං පංසාච නින්දුක්ඛා භයං පංසාච නිබ්බයා සෝතං පංසාච නිසෝතා වන්තු සම්දේති පාණියෝ දුකින් විය නැති විස්වා සොන් හැදෙන සාතු සොම් නාතු විස්වා නිදෙන් වේ අමන සාතු සුවර පාතු විස්වා.